2014 වසරේ 10 මාසේ 7 භාවනා වැඩසටහන. අස්ථීර දේවල් පමණක් නොව ස්ථීර එක දෙයක් හෝ ලොව ඇති බව සිතන්න. අපි නිතරම කතා කරන්නේ නিত্য මංගල පරම සුන්දර නිවන නිත්‍යයි. හැමෝම අහලා තියෙන හැමදාම හැමදේම අනිත්‍යයි කියලා. නිවන නිත්‍යයි. සදාකාලිකයි. අමරණීයයි. මැරෙන්නේ නැහැ නිවන. පැහැදිලිනේ? එහෙමනම් මේ අපි ගවේෂණය කරන්නේ නিত্য මංගල පරම සුන්දර අමා මහ නිර්වාණ ධාතුවයි. දැන් ඉතින් මේ වචනේ අමුතු වචනයක් නෙමෙයි. ඔබ පින් වාක්‍ය අහලා ඇති සිය ගානක්. ඒ පින් වාක්‍ය අවසානයේ මේක කියවෙන්නේ නিত্য මංගල පරම සුන්දර අමා මහ නිර්වාණ ධාතුවේ ඉන්න සැනසීම පිසසයි පුණ්‍ය කර්මයෝ හේතු වාසනා වියක කියන ඇහිලා ඇති. ඉතින් ඉතින් කල්පනා කරලා හිතන්න තිබ්බනේ මේ නিত্য කියන්නේ. එහෙනම් අනිත්‍ය නොවන දෙයක් නේද කියලා. වචනයක් ඒ අර්ථකථනය වෙන විදිහට තමයි එහි තියෙන ගුණාත්මක භාවය අපේ සිත් තුළ තැම්පත් වන්නේ. මේ අනිත්‍ය කියන එකේ වරක සමාජයේ පිරිසකගේ අදහසක් තිබ්බ මේ හැම දෙයක්ම කැඩෙන බිඳෙන විනාශ වෙන නිසා කියලා අනිත්‍යයි කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් ඒක ගැඹුරින් නිර්වචනය කරලා පෙන්වලා දුන්නා. අනිත්‍ය කියලා කියන්නේ කිසි දෙයක් ග්‍රහණය නොකර ගැනීම, අල්ලා නොගැනීම කියන එකක් තියෙනවා. ඉතින් මේ භාෂාවක එක එක අර්ථකතන එක එක සංස්කෘතියන් තුළ, එක එක සමාජයන් තුළ, එක එක පුජ්‍යලයන් තුළ තියෙනවා. ඒකෝර මේ භාෂාවක තියෙන අර්ථකතනේ නෙමෙයි වැදගත්. අපේ හිතට ඒදී දැනෙන්නේ කොයි විදිහටද කියන එකයි වැදගත්. ඒකයි වැදගත්කම තියෙන්නේ. අනිත්‍ය ලෝකයේ ඉඳගෙන, එහෙම නැත්නම් කැඩෙන බිඳෙන ලෝකයේ ඉඳගෙන නিত্য මංගල පරම සුන්දර දෙයක් හොයනවා. ඒ නিত্য මංගල පරම සුන්දර තැන තමයි නිවැරදි වශයෙන්ම අනිත්‍ය. තුල වැඩ ඉන්නවා කියන්නේ එතන. ඒ කියන්නේ කිසි දෙයක් ග්‍රහණය කරන්නේ නැහැ. අනිත්‍ය නම් අනිත්‍ය ලෙසම සලකන්න, ඒක නিত্য කරගන්න එපා. දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මොකද දන්නවද අපේ බෞද්ධයන්ට? අනිත්‍ය නিত্য කරගෙන, අනිත්‍ය නিত্য කරගෙන. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ මෙන්න මෙයයි කියලා රාමුවක් හදලා ඒකේ එල්ලිලා. අනිත්‍යයි කියන්නේ දෘෂ්ටියක් හදලා ඒකේ එල්ලිලා. අනිත්‍යයි කියලා සංකල්පයක් හදලා ඒකේ එළඹගෙන. එතකොට එතන අනිත්‍යතාවයක් තියේද? නෑ. එතන තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයක ග්‍රහණයක්. ඒ ග්‍රහණයෙන් දුරවීම පිණිස, පංච උපාදානස්කන්ධේ දුරවීම පිණිස, නැතිවීම පිණිස තමයි මේ අනුශාසනාවල් පවත්වන්නේ. පැහැදිලිනේ? පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම පිණිස, ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වීම පිණිස, සිතෙන් නිදහස් වීම පිණිස, දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වීම පිණිස තමයි මේ කටයුතු කරන්නේ. ඒ ආත්ම ගවේෂණයයි සිද්ධ කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වලා තියෙනවා. ඒ මඟ පෙන්වලා තියෙන දේ යම් තාක් දුරකට ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට ජීවිතේ කැප කරලා මේ අධ්‍යාත්මික ලෝකය පිළිබඳවම ගවේෂණය කරලා කාලයක් ඒ තුලින් ලත් අවබෝධය මතින් ඔබ ඔයත්න්ට දේශනා කරන්න. මම මහන උනේ මිනිස්සු දකින්නේ නැතුව කැලෑවකට වෙලා තනිවම ජීවත් වෙනවා කියන අදහසින්. එහෙම තමයි බොහෝ කාලයක් ගත කරේ. මොකද මට මිනිස්සු ඒ තරමට අප්‍රිය වුණා. මිනිස්සුන්ගේ ජීවිත රටා සිතුවිලි ක්‍රියාදාමයන් දිහා බලනකොට ඉතාම සුළු පිරිසක් ඉන්නේ මිනිස්සු හැඩයට මිනිස්සු. නැත්තම් මිනිස්සු හැඩයට පෙනී හිටියට උන් යක්කු. නේද? ගොඩක් අය. පේතයෝ. එහෙම නැත්තම් යක්කු. තිරිසන්නෝ. ඉතින් එවැනි ලෝකයක සුළු පිරිසක් ඉන්නෝ. ඒ සුළු පිරිස වෙනුවෙන් තමයි මේ ධර්මය කියන්නේ මම. හරි, යක්කුන්ට මල පෙරේතයන්ට නෙමෙයි. ඒ කට්ටේ කාටවත් කියන්නේ නැහැ. ඒ ඉන්න මිනිස්යන්ටත් පිළිගන්නවා නම් පිළිගනිත්වා, නොපිළිගන්නවා නම් නොපිළිගනිත්වා. ඔබ යා යුතු මග තීරණය කළ යුත්තේ ඔබමයි. මම වෙලෙන්දෙක් පමණයි. වෙලෙන්දෙක් කරන්න මොකන්ද? තමන්ගේ බාහන ටික ඉදිරිපත් කරලා, මිර දර්ශන ඉදිරිපත් කරලා බලාගෙන ඉන්නවා. තව ඕනනම් ලාභයි ලාභයි කියලා කෑ ගහනවා. කැමති නම් ගන්න පුළුවන්, නැත්තම් නිකන් ඉන්න පුළුවන්. ඉතින් මමත් මේ කාගේ කරනවා. මේකට කළ යුතු කැපවීම ටික පෙන්වලා දීලා තියෙනවා, අනුශාසනය පෙන්වලා දීලා තියෙනවා. කැමැති කෙනෙක් ධර්මයේ රැගෙන යත්වා. එපමණයි. කුමන්ද රැගෙන යන්නේ? නিত্য මංගල පරම සුන්දර ඒ අමූර්ත මහා නිර්වාණ. හැබැයි ඔබ අරගෙන ඉන්නේ මොකද්ද මේ වෙනකොට? ජාති ජරා ව්‍යාධි මරණ වලට පත්වෙන අර එක එක කතනයක් බවට පත්වෙන අනිත්‍ය, එහෙම නැත්නම් කැඩෙන බිඳෙන මංගල නැති අවමංගල, නিত্য නැති අනිත්‍ය, පරම සුන්දර නැති කිසි සුන්දරත්වයක්ම නැති අසුන්දර අසුන්දර අමූර්තයක් නොවන ජීවිතයේ දුකක්ම බවට, පීඩනයක් බවටම පත්වෙන පංච උපාදානස්කන්ධය. ඒ තමයි අරගෙන තියෙන්නේ. ඒක අස් කරලා නিত্য මංගල පරම සුන්දර ඒ නිර්වාණ ධර්මයේ ඔබ සෙවිය යුතුයි. ඉතින් ඔබ සොයනවා කොහෙන්ද? අනිත් ඇහැ නිත්‍ය කරගෙන. ඒක ඇත්ත වශයෙන් අනිත්‍ය කියන්න බෑ. අනිත්‍ය වූ ඇසින් කියලා කියන්න බෑ. මේ වචනේ වැරදි. ඒ කැඩෙනවයි බිඳෙනවයි කියලා දීපු නිර්වචනේ වැරදි. මොකද පාලි ශබ්දකෝෂයේම තියෙන්නේ නිත්‍ය කර නොගැනීම හෙවත් අනිත්‍ය කියලා. ඉතින් එහෙම එකට මේ සමාජේ කොහොම අනුගත වුණාද දන්නේ නැහැ. මේ අනිත්‍යයි කියන්නේ කැඩෙනවයි බිඳෙනවයි විනාශ වෙනවයි කියලා. කවුරු හරි මේක අටුවාවෙන් කරපු වැරද්දක් ඒක. දැන් වචන දෙකක් මේ තියෙන්නේ, ද්වාකාර වචන නিত্য ඊළඟට අනිත්‍ය. ඉතින් මේ ලෝකේ නিত্য කරගන්නවා කියලා කියන්නේ නියම කරගන්නවා. අනිත්‍ය කරගන්නවා කියලා කියන්නේ නියම කරගන්නේ නැහැ. දැන් බලන්න ඉඩමක් මේක නিত্য කරගන්නවා. තමන්ගේනේ. ඊට පස්සේ වාහනයක් නিত্য කරගන්නවා. රැකියාව නিত্য නියෝජිත බවටපත් වෙන්නේ. එයා ඒකට නিত্যක නියම කරලපු නියෝජිතයා. ඊට පස්සේ අනිත්‍ය. දැන් බලන්න ඇස නিত্য කරගෙනද ඉන්නේ මේ පුදුන් ජනයා? නিত্য කරගෙන ඉන්නේ මොකක් කොයි විදියට? මගේ ඇස. එතකොට ඒ මගේ ඇසට පේන හැම රූපයක්ම ඊළඟට මගේ රූපය. කන නিত্য කරගෙනද ඉන්නේ නැත්ද? කන නিত্য කරගෙන ඉන්නේ. එහෙමනම් ඒ කනට ඇහෙන හැම ශබ්දයක්ම මගේ ශබ්දයක් වෙනවා. බැනුමක් වේවා මට බැන්නා. හොඳක් වේවා මට හොඳ කිව්වා. ඈ? ලස්සනක් වේවා මට ලස්සනයි. නරකක් වේවා මට නරකයි. අවලස්සන කියලා හදා ගන්නවා. ගන්ධයත් එහෙමයි. සමහර සුවඳවල තියෙනවා කෙනෙකුට හරි සුවඳයි. ආ, ඒක මට හරි සුවඳයි. තව කෙනෙකුට හරි අප්‍රියයි ඒ සුවඳ. නේ? වැඩියෝ නේ දූරියන් ගමුකෝ. කෙනෙකුට දූරියන් සුවඳාවහම නතර කරලා කී 800 800යි නෙවෙයි 1500ක් දීලා ගන්නවා. මොකද ඒ තරමට කැමති. තව එක්කෙනෙක් වමනේ කරනවා. මේ ගඳට ඒ සුවඳට කැමති නෑ. ඉතින් ඒක නිත්‍යනේ. ඈ? දැන් මේ දූරියන් ගෙඩියේ තියෙනවද කැමැත්ත හරි අකමැත්ත? නෑ, ඒක පුජ්‍යලත්වයේ තුල නිර්මාණය වෙච්ච දෙයක්. නේ? ඒක පුජ්‍යලත්වයේ නිර්මාණය වෙච්ච දෙයක්. ඊළඟට අපි අපේ මල ද්‍රව්‍ය උනත් සාමාන්‍යයෙන් සෑහෙන අප්‍රසන්න කෙනෙක් තවත් කෙනෙක්ගේ මල පහ අතපොත ගන්න තියා බලන්නවත් කැමති නෑ. ඒත් බලන්නකෝ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේකට ඔබට ජීවිතේ දෙන්න අවස්ථාවල මේ මිනිස්සයා මේක ඇඟිලි ගහලා ඌරු ගහලා නාහෙට අල්ල ලොක්කොමත් බලනෝනේ. ඒ වගේසර කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්න වෙනවා. ඊළඟට මේ බොඩි එකක් මලමිනියකට මිනිස්සු බයයි. ඒ තව මිනිස්සෙක් නේද මේක කපල මේක කරලා හොදලා කරලා දාන මේ මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි මේ පිළිගුණක්වත් මොකක්වත් නැහැ. ඉතින් මොකද්ද කියලා තේරුම් කරගන්න ඕන. මේ තියෙන්නේ මනෝලෝකය. පුජ්‍යල කැමැත්තහක මැත්ත. ඉතින් දිවත් එහෙමයි නිත්‍ය කරගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. ශරීරයත් එහෙමයි නිත්‍ය කරගෙන ඉන්නේ. මනසත් එහෙමයි. මේ මගේ මනස, මේ මනසේ තියෙන හැම දෙයක්ම, මේ මනසේ තියෙන හැම සංකල්පයක්ම මම, මගේ මගේ ආත්මය කියලා ගැනෙනවා. ඒකයි ස්වභාවය. මම මගේ ආත්මය කියලා ගන්නවා. එතකොට කියනවා අපි සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය. ඊළඟට මේකේ අනිත් පැත්ත අපි තේරුම් කරගන්න ඕන. මෙතන සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ. හැබැයි මේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය ඇතුලේ ඉඳගෙන මේක හිතුවට වැඩක් වෙන්නේ නෑ. අපි එතෙන්ට යන්න ඕන. කොතෙන්ටද යන්න ඕන? සත්වයක් නැති තැනට යන්න ඕන, පුජ්‍යලයක් නැති තැනට යන්න ඕන, ආත්මයක් නැති තැනකට යන්න ඕන. ග්‍රහණ එසේ ග්‍රහණය නොකරන අවස්ථාවන්ට තමන්ගේ සිත, කය, වචනය රැගෙන යන්න ඕන. රැගෙන ගියාට පස්සේ කුමක්ද දැනෙන්නේ? තමන් සත්වයක් නැවේ නම් තමන්ට මොනවද දැනෙන්නේ? තමන් පුජ්‍යලයක් නොවේ නම් තමන්ට මොනවද දැනෙන්නේ? එතකොට අර රූප, ශබ්ද, ගන්ධ ආදී රස, ස්පර්ශ කියන ඒ අරමුණු මම මගේ ආත්මය හැටියට එතන ග්‍රහණය කරයිද? කරන්නේ නැහැ. ඒ ග්‍රහණය නොකිරීම හේතුවෙන් සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා හටගනේද? හටගන්නේ නැහැ. එයාට ලෝභ, ද්වේෂ, මෝහ හටගනේද? හටගන්නේ නැහැ. එයාට අතීත, අනාගත, වර්තමාන හටගනේද? හටගන්නේ නැහැ. ඉතින් සත්වේ පුජ්‍යලේ ආත්මයක් නොමැති තැන ඉන්නකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හටගනේද? හටගන්නේ නැහැ. නිරෝධයි. රූප නිරෝධයි. වේදනා නිරෝධයි, සංඥා නිරෝධයි, සංකාර නිරෝධයි, විඥාන නිරෝධයි. සියලුම සංස්කාරකයන්ගේ සමතේ නිදහස් වීම එතන තියෙනවා. ඒ නිසා ඒ මනසට පුදුමාකාර ශාන්තියක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද කෙනෙකුට කියලා? ආන්න පුළු බැහැයි කියලා හිතන ලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පුළුවන් කියලා අවබෝධ කරගත්තේ. ඒ බැහැයි කියන ලෝකයේ තමයි ඉඳලා තමයි ඔය බිහි වුණු සියලුම මාර්ගඵලලාභීන් වහන්සේලා, ඒ වගේම රහතන් වහන්සේලා බිහි වුණේ. ඉන්ද්‍රියන්ට බෑ මේ වැඩේ කරන්න. ගොඩාක් අය හිතන්නේ මේ ඉන්ද්‍රියන් වලින් නිවන් දකින්නම මම නිවන් දකින්න. මම නිවන් දකින්නේ කවදාවත් නේ. මමත්වේ නිවන් දක්වන්න බෑ. මමත්වේ දුරු කිරීමෙන් මිසක් කියනවා. ඉතින් නිවන් අවබෝධ කරගත්ත කෙනෙකුට මේක මම අවබෝධ කරගත්තයි කියලා කියන්න බෑ. මේක මගේ ධර්මයක් කියලා කියන්න බෑ. මොකද හේතුව? මම දුරු වීමම තමයි ධර්මයේ පහළ වීම. හොඳට හිතට ගන්න. මොකද මම දුරු වීමම තමයි ධර්මයේ පහළ වීම. මමත්වයේ දුරු කිරීමම තමයි ධර්මයේ පහළ වීම. වෙන දෙයක් නැහැ. කිසිදු අරමුණක් අරගෙන ඉර කරගන්න දෙයක් නැහැ. ගඟක් ගලාගෙන යන්නාසේ ඉඩ දෙනවා. කොයි වගේද තමන් ඉන්නේ? ගංගියුරක සිට ගඟ දෙස බලා සිටින්නා වූ කෙනෙක් වාගේ. එහෙම නැත්නම් අපි ඒක ගමු මුළු මහත් ස්වභාව ධර්මයේම තියෙන ගලා යාමක් නෙමේද? දැන් ගහකොළ හැදී වැඩි පැවති මේ යන ස්වභාවය. ඒක ගහේ ගලා යාම. මනුෂ්‍ය ජීවිතවල ඉපදී තරුණ වියටපත් වී වැඩිහිටියට වී මහලු වී මිය යාම ගලා යාම. සුළඟ හමාගෙන ඇවිල්ලා ගහගෙන යනවා. ඒ සුළඟේ ගලා යාම. නේද? එයා ඊළඟට හිරු උදා වී නේ නැතුව අන්ධකාරය ඇති වී අන්ධකාරය දුරු වී ආයාලෝකය ඇති වී ගලා යාම. ඉතින් සමස්ත ලෝකයේම තියෙන්නේ ගලා යාම. ඒ ගලා යාම තුල ගංගියුරක ඉඳගෙන කෙනෙක් ගඟ දිහා බලාගෙන ඉන්නවා කියන උදාහරණේ තියෙන ගැඹුර මේ පෙන්වන්න හදන්නේ. මොකද එයා ගඟට පනින්නේ නැහැ මොනෝ ගහගෙන ගියත්. විශාල ගඟක් නම් දැන් කැලණි ගඟක් නම් ඒක වටින දෙයක් ගියත් නොවටිනා දෙයක් ගියත් ඒකට පැනලා ඒවා අහුල ගන්න යන අන පොල්ලත්තක් යනවා මේක ගොඩට ගන්න ඕනේ කියන ඒවා පනින්නේ නැහැ. මොකද හේතුව ඒක දිහා බලාගෙන ඉන්න ලොකු අතහැරීමක්. ඒ වගේ තමයි මේ ලෝකේ දිහා ඉන්ද්‍රයන් දිහා සිත දිහා බලන්නේ කොහොමද? ගං ඉවරක ඉන්න මිනිස්සෙක් වගේ. කියන්නේ ලොකු අතහැරීමකින්. අතහැරීමකින් මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නකොට හරියට අර පාර යන වාහන එකක් පිළිබඳවක්වත් අපිට කලබලයක් නැහෙනේ. අපි අහනවද නතර කළා ඔය ලයිසන් කළාද? ඔය සර්විස් කළාද? ඔයට තෙල් ගහලාද? ටයර් දාලාද? කාටද ඇයිද? අපිට කමක් නෑ කාටයි තියුණා. ඒවා අපේ දේවල් නෙමෙයි. උවමනාවෙන් හිත හිතා ඉන්නවද? ඒක මට අයිති නෑ, ඒක මට අයිති නෑ, ඒක මට අයිති නෑ කියලා. එහෙම හිතා හිතා ඉන්න ගියෝ පිස්සු කියලා හිතා මිනිස්සු. ඒක ඉබේම අපිට දැනෙන්නේ නැති නිසා අපි හිතනවා ඒක මට අයිති එක නෙමෙයි, මට අයිති නම් ඒක මට දැනෙන්න ඕන. හරි. ආන්නේ විදියට තමයි අතහැරීම කියන ගුණේ තියෙන ලක්ෂණය. අතහැරුණොත් නම් එතනින් වේදනා ගලාගෙන එන්නේ නෑ. සුඛ දුක් උපේක්ෂා කිසිම වේදනාවක් ගලන් එන්නේ. දැන් අපිට වැඩි සම්බන්ධතාවයක් නැති නිසා පිට රටවල ලොකු යුද්ධ තියෙනවා, ලොකු මේවා විනාශයන් තියෙනවා. අපිට ඒවයි ලොකු පීඩන ඇති වෙනවද? නෑ. අපිට ලොකු මානසික පීඩනයක් හටගන්න ඒවා නිකන් ගෙතර මල් පෝච්චිය බිඳුනා සමානයි. සමහරවිට එච්චරත් වේදනාවක් නැතුව ඇති. දැන් අර ලෝක බැංකු ගොඩනැගිල්ල කඩාගෙන වැටුණා. ඉතින් ඒකට අදාළ ඒකට විරුද්ධයි ඒ රටට සතුටු වුණා. මානව හැඟීමක් තියෙන අය කම්පාවටපත් වුණා. එහෙම නැත්නම් අපිට එච්චර අදාළ දෙයක් නෙමෙයි කියලා අපි චිත්‍රපටයක් වගේ බලාගෙන හිටියා. එච්චරයි. ඉතින් අපිට අදාළ නැහැ කියලා අපි ගොඩාක් දේවල් පේනවා. අපි අර අහිංසක මිනිස්සු ගැන හිතලා මේක ත්‍ස්තවාදී වැඩක් කියලා හිතනවා පමණයි. ඒකෙම ලොකු පීඩනයක් නැහැ. නේ? ඒක තමයි හොඳ. ඒකට ඒ නිසා තමයි ප්‍රේමතෝ ජහයිතේ සෝකෝ, රතියා ජහයිතේ සෝකෝ, කාමතෝ ජහයිතේ සෝකෝ. ඔය ඔක්කොම කතා කරන්නේ එකම කාරණයක් නේ. යම්කිසි දෙයකින් උපාදානයෙන් බැඳීමෙන් යමක් තියෙනවද? ඒ තුලින් තමයි අපිට මානසික කායික වේදනාව පහළ වෙන්නේ කියන එක පෙන්වුම් කරලා දෙන්නේ. ඉතින් මේ ජීවිතේම නිවාසනහන ක්‍රමවේදය තමයි මේ බුදුහාමුදුරෝ හොයාගත්තේ. මේක තර්ක කරන්න, වාද කරන්න, අරක හරි මේක හරි කියන්න නෙමෙයි. දැන් මෙතන ඉන්න කිසි කෙනෙක් මේක මතවාදයක් හැටියට අරගෙන ගිහිල්ලා මේ කාටවත් කිය කියා ඉන්නත් නෙමෙයි. තමන්ට තේරුම් අරගෙන තමන්ගේ හිත සකසගෙන තමන් සැනසීමෙන් ජීවත් වන්න එපමණයි. ඈ එතකොට ඕක අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවද කියලා අහුවොත් කෙනෙක් නෙමෙයි අපිට කියන්න තියෙන ගොඩාක් ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි. බුදුජන් වහන්සේගේ කාලෙත් ඇසුවා. ඔවම කියනකොට ඉතින් ඕක අවබෝධ කරගත්ත මිනිස්සු ඉන්නවද? අර අවබෝධ කරගන්න බැහැයි කියලා හිතන කට්ටිය මේ අහන ප්‍රශ්නයක් ඒක. ඊට පස්සේ අපිට කියලා තියෙන එක්කෙනෙක් නෙමෙයි ගොඩාක් අය ඉන්නවා. ඔබට පමණයි මේක නොතේරෙන්නේ. නොතේරෙන අය ගොඩාක් ඉන්නවා. ඉතින් මේ ධර්මයට වෛර කරනවා, ධර්මයේ කියන කෙනෙකුට වෛර කරනවා අවශ්‍ය කරන්නේ. මේක කිසිම තනතුරක් නැහැ. මේක කිසිම ඵලයක් නැහැ. ඈ මේක කිසිම මාර්ගයක්වත් නැහැ. මේක තියෙන්නේ අහසේ පියාඹින කුරුල්ලෙක්ගේ ජීවිතයක්. ඒ පැවිද්ද කියන එක බුදුහාමුදුරුව පෙන්වුවේ මේ අවබෝධය තුළ පැවිද්ද. මේ සිවුරක් දාගෙන හිස මුඩු කරගෙන නේ, හිස මුඩු කරගත්ත කොච්චරයි ඉන්නේ ජීවිතේ. කාපාට ඇඳුම් අඳින අය කොච්චර ඉන්නවද? මේ විදියට අපි විතරක් නෙමෙයි ගෝත්‍රික ජනතාවත් මේ වගේ පැත්තක් වහලා දින්නේ. ඉතින් ඒ අයත් එහෙමනම් එහෙම වෙන්න බැහැ වෙන්නේ. ඒ නිසා තමයි සකුණෝවිය පබ්බජ්ජා කියලා මතක් කරන්නේ. සකුණෝ ඉතින් පබ්බජ්ජා බවට පත් වෙන්නේ කුරුල්ලෙකු වගේ තමයි. ආන්න මොකද පියාපත් බර විතරයි බලන්නේ කුරුල්ල දිහා බලපු ගැඹුරු දර්ශනය. පියාපත් බර පමණයි තියෙන්නේ. දැන් ඔබටත් පාරේ ඇවිදගෙන යද්දී ඔබේ කයේ බර විතරක් නම් ඔබට තියෙන්නේ. මොනතරම් සැහැල්ලුවෙන් ඔබ යයිද ගමන. නමුත් පස්සේ තියෙන්නේ gedara බර, අරවා මේවා ඔක්කොම ටික ඔළුවේ නේද? වෙනාගත්තට පස්සේ ඔන්න ඒවයි බර තමයි තියෙන්නේ. ඒ නිසා පැවිදි ජීවිතයේ අධ්‍යාත්මික ස්වરૂපයෙන් පෙන්වෙයි, බාහිර ස්වરૂපයකින් නෙමෙයි. බාහිර ස්වરૂපයකින් ලෝක සම්මතයේ ජීවත් වීම සඳහා ආරාම, ගිලන්හල්, ඈ ආරක්ෂා, රක්ෂණ ඔය ඔක්කොම තිබුණා වේ තියෙන්න ඕනනේ. ඈ ඒව සම්මතය තිබුණා වේ. මේක පරමාර්ථ ජීවිතයක්. ඒ කුරුල්ලෙක් වගේ වීමේ හැකියාව තියෙන්න ඕන. ඉතින් ශ්‍රමණිය දකින්න බෑ බාහිරින්. සමනෝ නැති බාහිරේ. සමනෝ බාහිරේ නෑ. බාහිරේ කියලා කියන්නේ මොකද්ද? බාහිරේ කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් වලට බාහිරේ කියලා කියන්නේ. එතකොට බාහිරේ තුල ශ්‍රමණය දකින්න බෑ. හෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ශ්‍රමණය දකින්න පුළුවන්ද? බෑ. උදාහරණයක් මම ගන්නම් මෙතනින්ම. මා දෙස බලන්නේ මෙතන මේ ඉන්නවනම් යම් තාක් 100ක්. ඒ 100ම බලන්නේ සිය ආකාරයකට. එක්කෙනෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බලනවා. තව එක්කෙනෙක් මේ හම්බ කරන් කන්නද කොහෙද කරන පොරොඩාවක්ද කොහෙද කියලා බලනවා. තව එක්කෙනෙක් බලනවා මේක හරිද දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ කියලා හිතනවා. සමහර අය අරය කියනවනේ හොඳයි කියලා අමුතු බණක් පොඩ්ඩක් අහගෙන ඉන්න ඕන කියලා හිතනවා. ඉතින් එක එක විදියනේ, එක එක විදිය. සමහර වෙලාවල් වලට මේ මිනිස්සු ජීවිතේ ගොඩාක් ඔය වැරදි අර මේ කරන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට අනුගතව හැම දේ දිහා බලන්න. දැන් හොර වැඩ කරන මිනිහෙක් නම් නිතරම බලන්නේ අනිත් කෙනාත් හොරෙක් වෙන්නේද කියලා. ඒ යාගේ හැටි සමහර ඒගොල්ලන්ට ඒක තේරුම් කරලා දෙන්න බෑ. ඈ ඔය ගොඩාක් ඔය වැරදි අර මේකේ කී කී බලන ඉන්නම වැරදි කාරයෝ. ඒක තමයි හොඳ මේ ස්වභාවය තියෙන්නේ. ඈ කාටත් එහෙම. ඒ ඒ ඒ ඒ පුජ්‍යල දර්ශන, පුජ්‍යල දර්ශන. ඉතින් ඒ නිවැරදි විදියටම අපි දිහා බලන්න හැකියාවක් ලැබෙන්නේ අධ්‍යාත්මික ගැඹුරු මනසකින් ධර්ම අවබෝධය ලක් කෙනෙකුට තමයි ගොඩාක් සමීපව හරියට බලන්න පුළුවන්. දෘෂ්ටිගතව නැතුව බලන්න හැකියාව තියෙනවා යැත්තන්ට. අනිත් සියලු දෙනාම බලන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ස්වරූපේ. අර අපේ ළඟ පන්සලක් තියෙනවනේ, ඒ හාමුදුරුව වගේම වෙන්නේ නැති මේ අච්චුවරකට කියලා තමයි හිතන්නේ. ඒව නැත්තම් ඊටාම හොඳ හාමුදුරු කෙනෙක් ඒ ගම පන්සලේ කිට්ටුවේ හිටියොත් ඒත් ඒ මිනිස්සයා බලන්නේ අපේ ගමේ පන්සලේ හාමුදුරු වගේම මේ හාමුදුරුත් හොඳ වෙන්නේ නැති කියලා. නරක කෙනෙක් හිටියොත් අර ගමේ උන්නාන්සේ වගේම වෙන්නේ නැති මේ උන්නාන්සේ. ඒ මොඩල් එකම තමයි. ඒක තමයි හැටි. ඒක තමයි ස්වરૂපය. ඒක තමයි ස්වરૂපය. ඒ නිසා අපි මේ දෘෂ්ටිගතව බැලීම නිසා අපිට ලෝකේ සත්‍ය දකින්න පුළුවන්ද? දකින්න බෑ. දකින්න බෑ. සත්‍ය දකින්න බැරි වෙනවා. ඒකයි වැඩි. සත්‍ය දකින්න බැරි වෙනවා. බෞද්ධය ගොඩාක් වෛරයෙන් එකිනෙකා දිහා ආදරෙන් කරුණාවෙන් බලනවට වඩා බලන්නේ බෞද්ධයන්ගේ ඔළුවේ විතර එක එක දේවල් වැරදි වැරදි කියලා පටවගත්ත ජනගහනයක් ලෝකේ කොහොමවත් නැහැ. හැම දෙයක්ම වැරදි. මොකද්ද වැරදි නැත්තේ කියන්නේ? hina වුණොත් ඒකත් වැරදි. hina නොවුනොත් ඒකත් වැරදි. උඩින් වාඩි වුණොත් දැන් මේ ඔයත් මේ උච්චාසයන මහාසයනට අහුවෙලා තියෙන ආඩියට වැඩි උඩින් වාඩි වෙන්න බෑ. දැන් හරි ප්‍රශ්නය. සුවඳට ලස්සනට හිටියොත් ඒකත් වැරදි. කැතට හිටියොත් ඒකත් වැරදි. සල්ලි හම්බ කරොත් නෙමෙයි අත ගෑවොත් ඒතර දැන් අපිට අත ගහන්නත් බෑ ජාත රූප රජිත පටිග්ගහ අත ගහන්නවත් බෑ ඒ නිසා මම දැකලා තියෙනවා හාමුදුරුවෝ කටරඬුවෙන් සල්ලි අල්ලන කට්ටිය දැන් මං හිතන්නේ ඒක නතර කරලා ඒකත් නතර කරලා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න කියලා ඒතකොට අල්ලන්නෙම නෑනේ ඒ තරම් මෝඩ ජනගහනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා කවුරුන් හෝ විසින් තරබු දැන් බුදුහාමුදුරෝ දේවල් අවශ්‍ය නැති බව දැනගත් අවුරුදු 20ක් යනකම් මොකක්වත්ම තිබ්බේ නැහැ. ඒ ප්‍රදේශවල පැවැත්මට යම් යම් විනයක් හදාගන්න කියලා මතක් කරා. ඒවා අවස්ථානුකූලව වෙනස් කරගෙන රටින් රටට පලාතෙන් පලාත ජීවත් වීමේ අවස්ථරේකුත් දුන්න බුදුහාමුදුරෝ පෙන්වුවේ මේ අධ්‍යාත්මික ධර්මයක් මිසක් මේ බාහිර වෘත සමාදානයක් නෙමෙයි. ඒ ඔක්කොමත් පනවල අවසාන එක එක විනය ධර්මයන් එක එක පළාත් වලට එක එක ගුණයන් වලට අනුව බුදුරජාණන්සේ අවසානයේ මතක් කළා ආත්ම ආරක්ෂාව පිණිස ඕනම විනය නීතියක් නොතකා හැරිය හැකියි කියලා මතක් කළා. විනය පිටකේ අවසන් වෙන්නේ එහෙමයි. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ? එතකොට අපරාධනේ මේ පනෝපු විනය නීති ඔක්කොම ටික. බුදුරජාණන් වහන්සේ ඒකට හොඳ පිළිතුරක් දෙනවා. මොකද්ද? මගේ මේ ශික්ෂණ රකින්න ගිහිල්ලා යම් කිසි කෙනෙක් මිය ගියොත් ඒ මරණයට බුදුහාමුදුරුවන්ට වගකීමක් දරන්න බෑ. මම වග කියන්නේ නැහැ. ඒ නිසා ඔබේ ආත්ම ආරක්ෂාව උදෙසා ඕනම වෙනේ නීතියක් කඩන්න ඕන. ඔය හමුදා නීතියත් එකනේ නේ. අමරිකාන හමුදාව එහෙම ඔය ඉඳලා ඉట్లా කියන්නේ. ගහලා පාර කියන ආත්ම ආරක්ෂාව උදෙසා වාර දුන්න කියලා. ඒක වැරදි විදිහට පාවිච්චි කරන අයත් ලෝකේ ඇති නේ. නමුත් කෙසේ වෙතත් අර විදිහේ අවසරය බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙනවා. ඒ නිසා මෝඩ ජනතාවක් බිහි කරන්නේ නෑ. තව විශිෂ්ට ඍජු නෙවෙරදි එඩිතර පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිහි වෙන්න ඕන. උපායශීලී ඕනම තැනකින් රිංගල යන්න පුළුවන් බුද්ධියක් ඇති මනුෂ්‍යයෙක් වෙන්න ඕන. එතන තමයි යෝගේ සාර්ථකත්වය තියෙන්නේ. බොරු නොකියන මනුෂ්‍යයෙක් කියන්නේ කවුද? පට්ටමල් මොඩේ. බොරුවක් කියන්න ඕන තැන බොරුවක් නොකියුවොත් එහෙනම් මොකද වෙන්නේ? ජීවිතේ පරාජයක් ලැබෙන්නේ. බොරුවක් කියන්න ඕන තැන බොරුවක් කිව යුතුම. මොකද බොරුවෙන් කරන්න පුළුවන් වඩා ඇත්තක් කියනවා. හරි ඇත්තමයි කියලා කියනවා. මිනිමරුම් සිද්ධ වෙන්නේ නැද්ද? දැන් එකපාරට තව මිනිස්සෙකුට ගිහින් කියන මේ අරයා ඔයාට බැන්නා. අරමසේ ගියා අරමසේට ගියා. දැන් බොරුවක් කියන අතෙන් කියලා නෑ ආයි ගැන ශෝක වෙනවා තැවෙනවා ඔයාගේ හොඳ කිව්වේ. කිව්වොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සු දෙන්න සමග වෙනවා. ඉතින් මේ ප්‍රඥාවක් ඇති මිනිස්සු බවට පත් වෙන්න ඕන මෝඩ ජනතාවක් බිහි වෙනවා බොරුණු කියන සමාජයක් උනො. මම සුරාපානය කරන්නෙම නෑ කියලා හිටියොත් යනෝ රුසියාවට එංගලන්තෙට දැඩි සීතල මොකද වෙන්නේ? ගල් ගැහිලා මැරෙනවා. ඒදී තියෙන මොනවා හරි බියර් එකක් හරි ඒ තියෙන මත්දණක් හරි බොන්න සිද්ධ වුණොත් ඇඟේ උෂ්ණත්වය ඇති කර ගන්න බොන්න ඕන. සිංහෙක් හරි කොටියෙක් හරි ඇඟට කඩාගෙන පනිනවා. Tamanට ආයුධයක් හරි මොකක් හරි එකක් තියෙනවා ඒක ඉස්සරහට අල්ලලා හරි ඒ සතාට ඇනලා හරි බේරෙන්න පුළුවන් වුණොත් එහෙම එයා ජීවිතය රැක ගන්නවා. ආත්ම ආරක්ෂාව උදෙසා සතෙක් කෙලෝ එලෝ ගිහිල්ලා මරන්න නෙමෙයි ඒක කරන්න යන්න එපා. ආත්ම ආරක්ෂාව උදෙසා. දැන් මේක විද්‍යාත්මකද නැද්ද? විද්‍යාත්මකයි. යථාර්ථවාදී. හැබැයි දෙහැමි. සත්‍යයි. සත්‍යයක් කරන්නේ නැහැ. අවඩක් කාටවත් කරන්නේ නෑ. එහෙනම් මේ බියර් එකක් බොන මිනිස්සෙක් දිහා වෛරයෙන් බලන්න උවමනාවක් නෑ. තමන්ගේ ඇඟේ පතේ විඩාව මකා ගන්න හරි එහෙම තියෙන. මේ බනහන්නත් එයාට බාධාවක් නෙමෙයි. දෙමනානේ. හැබැයි ඉතින් මම් බොන්නේ නෑ හොඳේ. සීතලකට ඔය සිගරට් එකක් බෙවුවට කමක් නෑ. ඒ වුණාට මං ඉන්න අහලකවත් බොන්න එපා. මොකද මම මට සිගරට් ගඳවත් උගලන්න බැරි කෙනෙක්. ඒ කියන්නේ පාරේ බීලා ගියොත් මිනිස්සෙක් මෙහෙර ගඳ එනවා මට උහුල ගන්න අමාරුයි. ගේට්ටු ඉස්සරහා කවුරු හරි බීවොත් එහෙම මං එළවනවා. යන්න කියලා මොකද ඒ ගඳ හරි මට හරි අමාරුයි. ඒක වෙනම කතාවක්. ඒක පුජ්‍යලද. මගේ කැමැත්තනේ. මගේ කැමැත්ත. මේ විදියට බලීමේ හැකියාව තියෙන්න ඕන. විචාරශීලී බුද්ධයකින් ජීවිතය දිහා බැලීමේ හැකියාව තියෙන්න ඕන. ඒ නිසා හැම දෙයක් දිහාම වෛරයෙන් බලන්න හොඳ නැහැ. දැන් අපි හාමුදුරු කෙනෙක් දිහා වෛරයෙන් බලනවා. අර වෙනත් ආගමිකයා දිහා වෛරයෙන් බලන්නේ නැහැ. මොකද කියලා අහුවාම නෑ, ඒගොල්ලන්ට ඒක ඒ ආගමේ කියලා තියෙනවනේ. දැන් සත්තු මරණයක වැරදි කියලා කිව්වහමත් අපි අය කියන්නේ නෑ, ඒගොල්ලන්ගේ ආගමේ ඒක කියලා තියෙනවා. ඒක හරියි. හතක් කසාද බඳිනවා. හතක් නෙමෙයි, ඒගොල්ලන්ට 14ක් විතර කසාද බඳිනවා. එහෙමනම් අපිට හතක් නෙමෙයි, මහරජ දරුවන්ගේ ආදර්ශය ගත්තොත් අපිට 500ක් කසාද බඳින්න පුළුවන්. මොකද අන්තපුරේ 500ක් හිටියා කියනවනේ. 500ක් කසාද බඳින ඕලුවා. කියන්නේ එක්කෙනෙක් හමු වෙන්න යන්න සිද්ධ වෙන්නේ අවුරුදු 3 මාර්ගවල විතර සැරයක්. නිකන් කවස්සකට විතර සැරයක්. මොකද හේතුව 500න්නේ 365යි තියෙන්නේ අවුරුද්දට. එක නෝන කෙනෙක් ළඟට යන්න සිද්ධ වෙන්නේ අවුරුදු 2කට විතර පස්සේ. ඒ ඔක්කොම මෝඩ කතා. ඒ ඔක්කොම දේවල්. ඒ බොරු කතානේ. අපේම රජදරුවන්ට අපිම නිග්‍රහ කළා. අටවැසි පුරය රාජ්‍ය සේවා කරන කට්ටියට ගමක් වෙනම වෙන් කළා. අටවැසියෝ. අටවැසියෝ ඉන්න ගම්මානයට කියන්නේ අටවැසි පුරය හෙවත් අන්තපුරය. පොඩ්ඩක් හිතලා බලන්න, 500ක් එක්ක දෙයනේ මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? ගෑනු 500ක් එක්ක මේ එක ගෑණියෙක් එක්ක ජීවත් වෙන්න බැරි කොට. ඉතින් එහෙව් එකේ මේ මෝඩ කතා මේ කවුද දැම්මේ මේ පොත්වලට? අපේ රජවරු හරි දූෂිත පිරිසක් හැටියට අපිමපත් කරලා තියෙනවා. අතවැසි පුරේ කියන්නේ ඒක අතුගාන අය, දරපලන අය, කෑම උයන අය, ඈ රාජ්‍ය සේවා කරන අය. ඒගොල්ලන්ට රාජ්‍ය තොරතුරු පිටට යනවට වෙනම ගම්මානයක් හදලා දෙන්න. දැනුත් එහෙම නැද්ද? ඈ පාර්ලිමේන්තු අයට වෙනම ඉන්න කොටසක් තියෙනවා. එහෙමයි. ඒසයි වැරදි අවබෝධ ඇති කරන්න එපා. අපේ ශිෂ්ට සම්පන්න රජවරු සිටිය පොඩි පොඩි දේවල් තියෙන්නේ නැති ඔය අද තියෙන වගේම. එහෙම නරක පිරිසක් නෙමෙයි. ඒසයි මතවාද විද්‍යාත්මක අනුකූලව යථාර්ථවාදීව කල්පනා කිරීමේ හැකියාව විචාරශීලී බුද්ධිය ඔබටත් පහළ වෙයි. මේ ධර්මයේ පහළ කරගන්නවත් එක්කම. මේ ලෝකයෙන් නිදහස් වෙලා ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි සැනසෙල්ල. ඉතින් ලෝකයෙන් නිදහස් වීම කියන එක सिद्ध කරගන්නේ ඉන්ද්‍රිය බලයකින් නෙමෙයි. දැන් ලෝකයෙන් නිදහස් වුණාට පස්සෙත් ඒ ඉන්ද්‍රිය බලයකින් එතෙන්ට යන්නත් බෑ. නේද? ලෝකයෙන් ඈතර වීම ඉන්ද්‍රියන් වලින් කරන්න බෑ. ලෝකයෙන් ඈතර වීම පුජ්‍යලත්වයෙන් කරන්න මෑ. මේව අරගෙන තමන් කිවි දෙන්න. මොකද දියට කිමි දෙන කෙනෙක් ඒ අවශ්‍ය දේවල් ටික අරගෙන කිමි දිනුයි නැතුනොත් ගිලින මැරෙනවනේ. හුස්ම ගන්න බැරුව මැරෙනවා. එයා දියට කිමි දෙන්න ඔක්සිජන් ටැංකිය ඒව මේවා අත් පළඳන ඇඟට අඳින්න උමනා ඇඳුම් ඔක්කොම ඇඳගෙන තමයි දියට ගිහින්. එතකොට කරදරයක් නැහැ. එතකොට ඔබත් මේ ධර්මයට පිවිසෙන්න ඕන හරියට නෙවැරදිව අවශ්‍ය කරන ධර්ම කරුණු ටිකත් අරගෙන ධර්මයේ ගිලෙන්න ඕන. එහෙම ගිලෙනකොට තමයි කිසි ප්‍රශ්නයක් නැත්තේ. සමහර අය ප්‍රශ්න හදාගන්නේ දැන් එක්කෙනේ දියට කොක් ගාලා යනවා. ගිහිල්ලා කියනවා අනේ හුස්ම ගන්න බෑනේ. මොකද බලනකොට ඔක්සිජන් අරන් ගිහිල්ලා නැහැ. ඉතින් ඔබත් හරියට නිවැරදි ධර්මයේ අරන් ගියේ නැති වුණොත් මොකද කියන්නේ? දැන් ඔන්න අපිට සමහරලාට ෆෝන් එකකින් ආනෝ පාර මොකද්ද කියලා. ඉතින් අපි කෙටියෙන් එහෙම කියනවා, වැඩි විස්තර අහගන්නේ නැහැ. එනෝ ඇවිල්ලා මෙන්න හැමතැනම රවුම් ගහලා ගහලා ආයි ගිහිල්ලා පාර හොයාගන්න බැරුව. තේරෙනවනේ? එක පාඩ සිතුවා. දැන් ඔන්න මම ඇමිලි පිටියේ ආනන්ද කියලා කියන නිසා මේ කට්ටිය කොච්චරනම් ගිහිල්ලා මාව හොයලා ඇමිලි පිටියේ මුළු පෙරලලා. බල්ලකොට මේ ගම්පහ ඉඳලා තියෙන්නේ මේ ළඟ. මේ මිනිස්සු වාහනයක් අරන් වෙනෝම ගිහිල්ලා ආමදුනේ මුළු දවසක් අපි ඇමිලි පිටියේ හෙව්වා ඔබ වහන්සේ. කියන එහෙම කෙනෙක් නෑ, එහෙම කෙනෙක් නෑ මේ පළාතේ කියලා කියනවලු. පස්සේ දවසක් මේ මගේ බණ ටිකක් දෙනකොට කිව්වා මේ හාමුදුරන්ගේ බණ අහන්න කිව්වා. අනේ මේ හාමුදුරු අපි හෙව්වනේ නෑනේ. බලනකොට මේ මෙතන වැඩ ඉන්නේ. ඉතින් අර ඒ වගේ කුඩා දැනුමක් අරගෙන ඔබ ගමනක් ගියොත් මොකද වෙන්නේ? නමේ මුලට තිබුණේ ඇමිලි පිටියේ කියලා මං ඇමිලි පිටියේ හෙව්වා. ඉතින් ওই බණපදවලත් තියෙන මූලික ප්‍රධාන කරුණක් සරල බුද්ධියකින් අරගෙන ධර්මය මේකයි කියලා හිතන අයට මොකද වෙන්නේ? ඇවිලි පිටියේ ගිහිල්ලා මාව හොයන වැඩේම තමයි වෙන්නේ. ඈ හැම තැනම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකුත් නැහැනේ. එහෙම කෙනෙක් නැහැනේ. අපිට එහෙම දෙයක් හම්බුන්නේ නැහැනේ කියන. ඒ නිසා ධර්මයේ පිළිබඳව පරිණතව පූර්ණව ඉගෙන ගන්න ඕන. තේරුම් ගන්න ඕන හරියට. වටහා ගන්න ඕන. ධර්මයට ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕන. ඇයි? ඔබට පිහිට පිණිස ධර්මය පමණමයි පිහිටන්නේ. මටත් එහෙමයි. මේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මට එහෙමයි. ධර්මය පමණමයි. අම්මා වෙන්නේ, තාත්තා වෙන්නේ, දායකයා වෙන්නේ, පිහිට වෙන්නේ, පිළිසරණ වෙන්නේ, දුකට ඉන්නේ, මේ හැමතැනටම ඉන්නේ කවුද? ධර්මය. ධර්මයේ තියෙන සවිය අර ලෝකයේ සියලු දෙනාගෙම සියලු කාරණා වලින් මුදල් වලින් සපයන සවියට වැඩි සවියක් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට හිතනවා අපිට මුදලට ගොඩාක් දේවල් සවි. මුදලට ඕන කෙනෙක් යටයි සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතන අය ඉන්නවා. ඒගොල්ලන්ට මොකද කියන්න තියෙන්නේ? ඈ ඒගොල්ලන්ට මෝඩ මිනිස්සුයි කියලා කියන්න හොඳ නැහැ. මොකද හේතුව මෝඩයන්ට අපහාසයක් වෙනවා. ඒ නිසා කියන්න දෙයක් නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට තියෙන ප්‍රඥාව උදා කරගන්න කියලා මෙනම් සතෙක් උපමා කරන්නවත් සුදුසු නැති ඒ තරම් දුර්වල කාරණයක් හැටියට මම ඒක දකිනවා. එසේ නොසිතිය යුතුයි. මේ ප්‍රඥාවට, ඥානයට, ගුණයට, සීලයට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්. ප්‍රඥා ධනයට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්. ප්‍රඥා ධනං සුත ධනං නේ. ඔව්. ඉතින් මේ දේවල් ඇති කර ගන්නට ඕමනා කරන ඒ ධනියත් හරි වැදගත්කමක් තියෙනවා. මේ සත්වයාට මේ දුක පැමිණෙන්නේ කුමක් හේතුවෙන්ද? ඉන්ද්‍රිය සංවරය නැතිකමෙන්. ඉන්ද්‍රිය සංවරය කියන්නේ කොහොමද? ඉන්ද්‍රිය උපාදාන නොකිරීම. ඉන්ද්‍රිය කුමන හෝ ආකාරයකින් උපාදානය කළොත් එතන අසංවරය කියන එක බිහි වෙනවා. අසංවරය කියන එක බිහි වෙනවා. ඉතින් මම සූත්‍රයක් උගන්වන කෙනෙක් නෙමෙයි. මම උගන්වන්නේ ඔබව කවුද කියලා. මම කවුද කියලානේ හැම කෙනෙක්ගෙම මම කවුද ඔබ කවුද කියන කාරණේ උගන්වනවා මිසක් මම සූත්‍රයක්, බණක්, දේශනාවක්, සංකල්පයක්, දෘෂ්ටියක්, පදනමක්, ආගමක් උගන්වන කෙනෙක් නොවේ. මම උගන්වන ඔබ කවුද කියලා හඳුන්වලා දෙන්න. ඉතින් ඒකට මම ඉංග්‍රීසි වචනත් ගනී, දෙමළ වචනත් ගනී, බුද්ධ ආගමත් ගනී, ඈ ඔය කුරානෙත් ගනී, මේ බයිබලෙත් ගනී, භගවාන් ගීතාවත් ගනී නේද? උදාහරණයක් ඔය මහාවීරතුමාගේ දේශනාවක් ගනී, වචනක් ගනී. හැබැයි ඇත්ත කතාව තමයි සබ්බේ සංඛාරා අනිච්ච. අර කියන ඔක්කොගෙම තියෙන ඒවා සංස්කාරක දේවල්. සංස්කරණය කරපු පොත්නේ, සංස්කරණය කරපු වචන. ඒ වයින් එක එක මිනිස්සු ගන්න එක එක දේවල්. හරි දෙයක් ගන්නවයි කියලා අපිට කියන්න බෑ. දැන් ඔය සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කියලා කිව්වහම මේ බාසුන්න හැගෙනේ දවසක් මටක් කියනවා. මම ඒවා මොකද්ද තේරුම කියලා මේ ප්‍රමාණවත්ව ගන්න වැඩිපුර ගන්න එපයි කියලා තියෙන්නේ කියලා. මදපමණට ගන්න. අන්න හරි මජ්ජපමා දට්ඨානකෝ මදයට හා ප්‍රමාණයට කියන එක තියෙන්නේ වරසේ. ඒක දාගත්තා. ඒකයි කියන්නේ. ඉතින් මේ මිනිස්සු ඒක ඇත්තමයි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒ කවුරු හරි ඒ බොන කෙනෙක්ම කියවලා දීපු එකක් වෙද්දී ඒ වංශයේ තියෙනවා. ඒ වගේ තියෙනවා අපේ හඳුරු වෙනකොටත් හදාගන්න පුළුවන්. අපේ මේ මොරෝක පැත්තේ එක හඳුරු වෙන තේ වගාවක් කරනවා. ඉතින් පලාතේ ඉන්න දායකයා ඇවිල්ලා කිව්වා මේ හඳුරුනේ හරි නෑ නේද තේ වගාහයම කරන එක හඳුරු කෙනෙක් කියලා. නෑ උපාසක මාත් එහෙම කියලා තියෙනවා බුදු හාමුදුරුවෝ. කොහොමද? තේපත්ති පත්තාමතං විගය. තේපාත්‍යයක් දෙකක් කරගත්තට කමන්නේ අමතං විගහය අමතර වේදමට. උපාසක මහත්තයා සාදු කිව්ව සද්ද නැතු ගෑ ඇත්ත නේ නම් බුදුහාඳුර කියලා තියෙනවා තේපාත්‍ය කරන්නේ. ඈ ඉතින් ඒ නිසා අපිට මේ වචනවල කවදාවත් ධර්මය හොයා ගන්න හම්බ වෙන්නේ නෑ. තම පරිස්සමෙන් නුවණින් කල්පනා කළ යුතු කාර්යයක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දේශනාවකම තියෙනවා මහා මොහොදේ රස, කොහෙන් බැලුවත් ලුණු රසයි වාගේ. නිර්වාණ රසයේ ගැඹ තියෙනවා. ඔය එක ගාථාවක මුළු නිර්වාණයම තියෙනවා. මුළු ත්‍රිපිටකයේම තියෙනවා එක ගාථාවක. කවුරුත් විශ්වාස කරයිද මන් දන්නේ නැහැ. එක ගාථාවක මුළු ත්‍රිපිටකයේම තියෙනවා. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ අර වචන දේශනා කරන්නේ නැහැ නේ. මගේ ධර්මයේ කොතනින් රස බැලුවත් ඒක ලුණු රසය මේ අර නිර්වාණ රසයේ තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒක උදාහරණයක් ගත්තේ මහමෝද. දැන් මහමෝද මෙහෙන් ඇමරිකාවට ගිහිල්ලා බැලුවත්, ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා බැලුවත්, මොන රටකට කොහෙට ගිහිල්ලා බැලුවත් නේ ලුණු රස ගන්නවා වගේම නිර්වාණ රසයෙන් යුක්තයි කියන උදාහරණයක් දුන්නේ. ඒක හැම බුදු වදනකම මම කියන්නේ කර්මස්ථානය. බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක්ම නිවන් දකින්න කර්මස්ථානයක් කියලා කියන්නේ. අපි කියන්නේ නිවන් දකින්න උමනා කරන වැඩපිළිවෙලකට කර්මස්ථානයක් කියලා නේ කියන්නේ. ඒ කර්මස්ථානයේ කියන එකේ තේරුම ක්‍රියාව ඉක්මවනවායි කියන එක. ඈ කර්මයක රැඳෙනවායි කියන එක නෙමෙයි, ක්‍රියාව ඉක්මවනවායි කියන එක තමයි මේ කර්මස්ථානයේ බවට පත් වෙන්නේ. මොකද ක්‍රියාව ඉක්මවන්නම ඕන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නද. කම්ම නිරෝධාය සංවත්තති කියලා වචනයක් පාවිච්චි කරන්නේ. ඒකයි කර්මය කියන එක නිරෝධ කරන්න ඕන. දැන් ඔබ කර්මකාරයෙක්ද කර්ම නිරෝධ කරපු කෙනෙක්ද? ඔබ ගැන බලන්න. ඔබ ඇත්ත වශයෙන්ම ක්‍රියාවට හසු වෙච්ච කෙනෙක් නම්, මේ ක්‍රියාව මමයි මගේ ආත්මයයි කියලා හසු වෙච්ච කෙනෙක් නම් ඔබ කර්මකාරයෙක්. අපි සාමාන්‍යයෙන් ගම් වහරෙත් තියෙන මහ කර්මකාරයෙක් කියලා කර්ම කරන්නේ. දැන් ඕක පව් කරන කෙනාට තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම හැම මිනිස්සෙක්ම කර්මකාරයෙක්. ඒ කියන්නේ යා කුසල කර්මයේ යෙදිලා හිටියත්, අකුසල කර්මයේ යෙදිලා හිටියත්, යා කර්මකාරයා කියන තැනට වැටෙනවා. ඒකට කර්ම නිරෝධ කරන්න ඕන. ක්‍රියාව ඉක්මවන්න ඕන. කායිකවද නෑ, මානසිකව ක්‍රියාව ඉක්මවුවට පස්සේ එයා කායික ක්‍රියාව තුළටත් මම මගේ ආත්මය බවට පත් වෙන්නේ නෑ. ඇසේ ක්‍රියාවලිය තුනත් ඉන්ද්‍රියන් සදායතන තුළම මම මගේ ආත්මය බවට පත් වෙන්නේ. එයා ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වූ කෙනෙක් හැටියට ජීවත් වෙනවා. ඉන්ද්‍රියන්ගෙන් නිදහස් වූ කෙනෙක් හැටියට ලෝකෙ දිහා බලනවා. ඉන්ද්‍රිය උපාදානයකින් තොරව ලෝකෙ දිහා බලනවා. ඒ නිසා ඒ ඥාන දර්ශනය කියන විමුක්ති ඥාන දර්ශනය. ඒ ඥාන දර්ශනේ පෙර දෙයක් තියාගෙන බලන්නේ නෑ. පෙර සංඥාවක් තියාගෙන බලන්නේ නෑ. අර මාදිස බලනවා කතාව මම මතක් කරානේ නේද? පෙර දැකපු හාමුදුරුවගේ ස්වරූපයෙන් තමයි දකින්නේ. දැන් මම අහුවා ඇමරිකාවේ එහෙම යනකොට මේ හාමුදුරුවනේ මේ කොහොමද මේ සලකනවද මේ හාමුදුරු කෙනෙක් කියලා. නෑ, ටික දෙනෙක් දන්නවා කෝ මේ බුද්දිස් මං කෙනෙක් හාමුදුරු කෙනෙක් කියලා. නමුත් වැඩි පිරිසක් දන්නේ නෑ කෝ. අර ගෝත්‍රික ජනතාවක් ඉන්නේ, කළු ජාතික ගෝත්‍රිකයෝ වගේක් ඉන්න මේ විදියට සිවුරඳනේ. ගොඩක් අය හිතන්නේ ඒ කළු ජාතික ගෝත්‍රිකයෙක් කියලාලු. ඉතින් මං බැලුවා, ඉතින් පුදුමයි නේ. මේ ගෝත්‍රිකයෙක් හැටියලු බලන්නේ. ඒ හැටිය දැකපු දින් දකින්නේ. හෑ, මම දවසක් අහනවා මේ මම අර පාත්‍රේ කළු පාත්‍රේ දරන් ගිහලා පොඩි ළමෙක් අහනවා, ඇයි අම්මා අර හාමුදුරු හට්ටිය කන්නේ? හට්ටියද හැවට වෙනවා. ඒ ළමයා ඉතින් ඇත්ත ගෙදර උයන කළු පාට මැටිකින් බත් වෙන හට්ටිය දැකලා තියෙනවා. ඉතින් බැලුවහම මේකත් හට්ටියක් වගේ. ඉතින් මේ ළමයා අහනවා, ඇයි අම්මා හට්ටිය කන්නේ සර්? තේතෙන්නේ තමයි ඉතින් කියලා දෙනව නෑ පුතා පාත්‍රේ. ඒක තමයි දැකපු විදියට දැකන. ඒක පොඩි ළමයා තුලින් ප්‍රකට වෙන දේ ලොකු ළමයි ළඟත් ඕකමයි තියෙන්නේ. වයසක අය ළඟත් ඕකමයි තියෙන්නේ. බලපු විදියට බලනවා, අහපු විදියට අහනවා. දැන් බලන්න මේ සිංහල භාෂාව අපිට තේරෙනවා. මේ අපි වැඩි ගණන් ගන්නෑ. ඒක ඔහේ තේරෙනවා. නමුත් ඇත්ත කතාව මොකද්ද? අහපු විදියට අහනවා. ආපෝ විදියට අහනවා. ඈ දැන් අසභ්‍ය වචනයක් හරි පංස භාෂාවෙන් කිව්වොත් දන්නේ නැහැ. සිංහල භාෂාවෙන් තමයි තේරෙන්නේ. අහපු විදියට අහනවා. නැත්තම් නරක වචන කියලා කුණුහරුප කියලා જાතියක් තියෙනවද? අපි හදාගෙන. ඒ නිසා අපිට අග්ගාල හන්නන්න කිව්වනේ යා කුණුහරුප යන්නේ අර කිව්වේ. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඊළඟට හොඳ වචන ඈ උසස් වචන නේද? දැන් අපි හිතනවා සමහරලාට අපිට මහත්යෝ කිව්වොත් හොඳයි. සර් කිව්වොත් හොඳයි. මැඩම් කිව්වොත් හොඳයි. මිස් කිව්වොත් හොඳයි. නේ? සමහර අය ඉන්නෝ කරුණාවේ මට අම්මා කියලා කතා කරොත් සතුටයි. සමහර අය ඉන්නෝ ආච්චි අම්මා කියනවට නම් කීයටවත් කැමති නැහැ. ඈ ආච්චි අම්මා දැන් බස් කන්ඩක්ටර්ලා එහෙම අම්මා ඔය අම්මා පොඩ්ඩක් ඉස්සරහට අම්මා උනේ කවද්ද කියලා නැග්ගා ආලෙයිද ඒ වගේ කරුණාවට වැඩිපුර කියන්නේ එහෙම දයාවෙන් එහෙම වුණාට කැමති නැහැ බස් කන්ඩක්ටර් කෙනෙක් වගේ කෙනෙක් අම්මා අම්මා කියනකට කැමති නැහැ හැබැයි ඉහළ කෙනෙක් කියනකට කැමති ඉහළ කෙනෙක් කියනකට කැමති ඒක තමයි ස්වභාවය ඒක තමයි ස්වභාවය මේ තමයි සම්මතය ලෝකය මේ ලෝකයෙන් නිරෝධ විය යුතුයි නිදහස් විය යුතුයි ඉවත් විය යුතුයි කොහොමද ඉවත් වෙන්නේ මේ ලෝකේ තියෙන සියල්ලමට වඩා වෙනස් ක්‍රමවේදයක් තමන්ගේ අධ්‍යාත්මය තුළ ඇති කර ගන්නවා ඒකටයි කියන්නේ පටිසෝතගාමි හෙවත් වෙනත් දිශාවකට ගලාගෙන යන පැත්තට නෙමෙයි වෙනත් පැත්තකට අපි ගමන් කරනවා කියලා හිතන්නේ දැන් පටිසෝතගාමි ප්‍රතිපදාව කියලා හිතාගෙන දැන් මේවා පිළිකුල් කර කර හිටියොත් එම් ඒකත් අනුසෝතගාමි ප්‍රතිපදාවට යනවා. දැන් මේ අරමුණු අතරින් ඒ අරමුණු වැඩක් නැහැ මේ අරමුණ හොඳයි කියලා එක අරමුණක එල්ලුනොත් ඒ අර මේ අනුසෝතගාමි ප්‍රතිපදාවම තමයි යන්නේ. යා පටිසෝතගාමි ප්‍රතිපදාවට එන්නේ නැහැ. සමස්ත මානසික කුමන ක්‍රියාවලියක් උනත් අදාළ වෙන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවට නොව අනුසෝතගාමී ප්‍රතිපදාවට. ඒක හොඳට තේරුම් ගන්න. මනසක් තුල ක්‍රියාත්මක වෙන සමස්ත සියලු ක්‍රියාකාරකම් අදාළ වන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවකට නොවේ. ඒ කියන්නේ ඉහළට ගමන් කිරීමට නොවේ. අනුසෝතගාමී ප්‍රතිපදාව හේවත් ගඟේ පහළට ගලා යෑමට. හොඳට ඒක අවබෝධයෙන් ගන්න ඕනේ. මොකද්ද? සමස්ත ඒක හොඳ වේවා නරක වේවා මධ්‍යස්ත වේවා කුමන පින් වේවා පව් වේවා මොන හැඩයකින් යුක්ත වුණත් ඒක අනුසෝතගාමි ප්‍රතිපදාවක් අනුසෝතගාමි ප්‍රතිපදාවක් කියන්නේ මිනිස් ස්වභාව ලක්ෂණෙන් මානව ස්වභාව ලක්ෂණෙන් මානසික ස්වභාව ලක්ෂණෙන් පංච උපාදානස්කන්ධයෙන් පටිච්ච සමුප්පාදේ නිරෝධ නොවු ගුණයෙන් යුක්තයි ඒ නිසා ඒ අනුසෝතගාමි ප්‍රතිපදාව ඉදගෙන තමයි මොන භාවනාව කළත් අපි අය කරන්නේ. දැන් තේරෙනවනේ. දැන් මේ ටික ඔක්කොමත් අරගෙන තමයි හරියට ඥානය ඇති කරගෙන තමයි සම්මා දිට්ඨිය ඇති කරගෙන තමයි ඔබේ මනස තුළට ඔබ පිවිසෙන්නව. ඊට පස්සේ මේ ඉන්ද්‍රියන් එක්ක යුද්ධයක් කරගන්න නැතුව පහසුවෙන් මේක ජය ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රයන් කිසිම වෙලාවක ඉන්ද්‍රයන්ට අදාළ ධර්මතා අපිට අදාළ එකක් නෙමෙයි ජීවිතයට අදාළ එකක් නෙමෙයි. ඒක බාහිර දෙයක්මයි. ඒක බාහිර දෙයක්මයි. ඒක බාහිර දෙයක්මයි. ටික වෙලාවක් ඒ ධර්මානුධම්ම පටිපත්ති ධර්මයට අනුගතව සිටින්න පටිසෝතගාමීව සිටින්න අනුසෝතගාමී නොවි සංසුන්ව ටික වෙලාවක් පුරුදු කරන්න. අපි සියලු දෙනාම අතහැරීම කියන්නේ කුමක්ද කියලා හොඳට දන්නවා. ඉවත් කරන එකනේ, අත්හැරලා දානවා. එපයි කියලා හිතනවා. කොහොමද ඥාතියෙක් කරේ මිත්‍රයෙක් කරේ අත්හරින්නේ? ආ අපි ගෙදරට ඕන්නේ, අපි යන්නේ මෙහෙට එන්න එපා. තියෙන සම්බන්ධතා ගනුදෙනු අත්හැරලා දාලා ඒත් අපි මතකේ තියාගන්න මොනවද හේතු ටික? මොකද මං එයා අත්හැරී මට එදා ඉල්ලපු ණය දුන්නේ, අපි මගුල් ගෙදරට ආවේ නෑ, අපි මල ගෙදරට ආවේ නෑ, ඒ නිසා අත්හැරලා දානවා. එතකොට මෙයාගේ ඔළුවේ තියෙන අර අත්හැරීම මත තියෙන නිතර මොකද හේතුව? හේතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුවිශේෂී වචනයක් පාවිච්චි කරන මේ අත්හැරීම ගැන එක අවස්ථාවකදී. හේතු නොදක්වා අත්හරින්න. අන්න බලන්න මේ වචනේ තියෙන ගැඹුරත්වය. හේතු නොදක්වා අත්හරින්න. එතකොට හේතුවක් තමන් ළඟ තියාගෙන නැහැ. ඒකට තමයි කියන්නේ අශේෂ විරාග නිරෝධෝ. මේ කරුණ එකපාරට තේරෙන්නේ නැහැ. මේ පුංචි හාමුදුරු ලොකු දෙයක් කියන්නේ, පොඩි දෙයක් කියන්නේ. දහේ ඉහළින් ගෙඩියක් හැදුනහම ටිකක් අපේ අත දිගමද? අම ගහට බැනලා වැටන්නේ. ඔබ කික්කක් හදාගත යුතුයි. නැත්තං ඒ ගහට ගොඩ වෙන්න තමන් ක්‍රමවේදයක් සාකසාගත යුතුයි. ඒ වගේ ධර්ම කරුණු ගැඹුරුයි කියලා හෝ උදේශකේන දොස් කියන්න එපා. මං අඹ ගහ වගේ ඈ සමහරගේ මේ ධර්ම කරුණු ඉතා ඉහළින් තියෙන්නේ. ඉතින් ඔබ එතෙන්ට ගොඩ වෙලා ඒක නෙලා ගන්න, කඩා ගන්න දක්ෂ වෙන්න ඕන. හේතු නොදක්වා තහරින්. මේ මම මගේ ධර්මයකුත් දෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ මුලින්ම මතු කරපු පසුවේ ගමම්මග ගිහිල්ලා පුංචි එළියක් දකිනවා. දැන් හිරුගේ එළිය අපි ලබනවා. කොච්චර ඈතින්ද තියෙන්නේ? දැන් හඳටත් තියෙනවලු කිලෝමීටර් 104ක් විතර. කිලෝමීටර් 104ක් යනකොට හොඳ දුරක් නේ. එතකොට ඉරට කොච්චර ඇද්ද? ඒ කොච්චර දුරින් තිබුණත් ඒ ආලෝකය අපිට ලැබෙනවනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බුද්ධෝ සූර්යෝ තමෝ නොදෝ බුදුහාමුදුරුවෝත් අර හිරු මඩල වගේ ඈතින් අපිට පේනවා. අපි ඒ ළඟට ගියේ නැති වුණාට අපි පින්වන්තයි. ඒ ආලෝකය අපිට ලැබෙනවා. කොච්චර දුර හිටියත් ඒ ආලෝකය ලැබෙනවා. ඒ ළඟට ගිහිල්ලා නෑ. ඒ ආලෝකය අපි භුක්ති විඳිනවා. ඒ නිසා අපිට ඒ ගුණය අපිට තියෙනවා. ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ ආලෝකය දකිනවා. ආලෝකය ලබනවා. ඒ ආලෝකයේ සැනසෙල්ල ලබනවා. ඒ ආලෝකයේ විද්‍යාව ලබනවා. ඒ ආලෝකය නිසා පෙනීම ලබනවා. පද පරම නො වූ කෙනෙක්. පද පරමය හරියට අන්දය වගේ හිරු ආලෝකයෙන් මුළු ලෝකෙම වැබලෙනවා. අන්දයට පේනවද? පේන්නේ. ඒ වගේ වෙන්නේ නැතුව පද පරම කෙනාටත් කොච්චර බුදුහාමුදුරන්ගේ සී සද්ධර්මයේ තිබුණත් ඒක පේන්නේ නැහෙනේ. කිසිම හේතුවක් නැතුව බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිමයට වෛර කරනවා. ජංගය මුස්ලිම් ජනතාව බුදුහාමුදුරන්ට පුතුම වෛරයක් තියෙනවා. මේ රතු සිවුර එක හොඳ නැති එකක් කියලා ඒගොල්ලන්ගේ ඔළුවට දාලා තියෙනවා. එතකොට ඇයි හොඳ නැත්තේ? හේතුවක් නැහැ. ඇයි බුදුහාමුදුරන්ට වෛර කරන්නේ? ඔයගොල්ලන්ට මොනව හරි අහිතක් කළාද? නැහැ. ඇයි? කොටුන්ගේ ස්වභාවය තමයි හේතුවක් ඕනේ නැහැ නෙමුවෙක් මරාගෙන කන්න. කොටියට හේතුවක් ඕනද මුවෙන් මරාගෙන කන්න? උඹ මට දවසක් ඇනලා තිබ්බා කියලාද මරන් කන්නේ? නෑ, එයාගේ මස් පිපාසයට එයා කන්නේ. ඒ වගේ තමයි බෞද්ධයොත් මරාගෙන කන්නේ. දුර්ජන සමාජය දෙන්නනේ. බෞද්ධයගේ තියෙන එකම දුර්වලකම දල නෑ, නිය නෑ, දත් නැහැ, සරපරුස නැතිකම, අහිංසකකමම තමයි ගොදුරට හේතුව. මුවාගෙන් ඇහුවොත් දැන් හදිසි මරන් කන වෙලාවට මුවා අහනවා, ඇයි ඔබ මාව කරන් යන්නේ? උඹට දල නැහැ, ඒ නිසා මම මරන් කන. ඒත් කිඹුලෙක් වගේ එකෙක් වුණොත් බෑ. සමහරලාට මේ මේක විතර ලොකු ශරීර නැති පොඩි අර බල්ලෝ වගේ සත්තු වර්ග ඉන්නවා, කොටි පනින්නේ නැහැ උන්ගෙන්ට. ඔව්, නරි වගේ සත්තු ඉන්නවා, ඇඟට පනින්නේ නැහැ. ඇයි? කපා ගන්නවා. දන්නවා ටික සරලව දෙන්න වෙනවා කියලා. ඒ නිසා පනින්නේ නැහැ. ඇයි? එයා ළඟ දල තියෙනවා. එහෙනම් ලෝකයේ දුර්ජනයන්ගේ ගොදුරක් බවට පත් වෙන්නේ අහිංසකත්වය. තේරුණානි? ඔබ ලෝකෙට අවඩක් නොකලට අර ඔබේ කම්පියුටරේට වෛරස් ගාඩ් එකක් දාගන්නවා වගේ ඔබේ ආරක්ෂාව ඔබ සතුයි. ධාර්මික ගනුදෙනුව කළ හැක්කේ ධර්මානුකූල කෙනෙකු සමග පමණයි. අධර්මානුකූල කෙනෙක් එක්ක ධර්මානුකූල වෙන්න එපා. ගෙදරට එන හොරෙක් එක්ක ධර්මයේ කතා කරන්න යන්න එපා. ඈ නපුරු මිනිහෙක් දිහා ධර්මානුකූලව බලන්න යන්න එපා. අර ගොඩක් අයට වැරදුණයි කියන්නේ නේද? මං වගේම අනිත් අයත් හොඳ ඇති කියලා හිතපු නිසාලු. දැන් මමත් එහෙම කාලයක් සිතාගෙන සිටියා. මම ගිහිල්ලා කිව්වා මේ මට හරි වැඩ වෙන්නේ. මොකද? වලේ වැටිච්ච මිනිස්සු මං වලට බැහැලා ගොඩ දානවා. අනේ මේ මිනිස්සු මාව වලේ ඉදදී යනවනේ කියලා කිව්වා. දැන් උදාහරණයක් වශයෙන් කෙනෙක් ණයක් ඉල්ල ගන්නවා. ඒ මිනිස්සයා අමාරු වැටිච්ච මොහොතක ආවල් දවසට දෙන්නම් කියලා. මටත් හදිස්සි. ඉතින් මං අරව කොහොම හරි දෙනවා. දුන්නට පස්සේ අර මං වගේම කරුණාවක් අර මිනිස්සයා උපදවාගෙන අර දේ මට දෙන්න සැලකිලිමත් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද ඔහු කරන්නේ? ඔහුව ගොඩ දැම්මා. ඔහු මාව වලේදී යනවා. ඊට පස්සේ මට හොඳ උපදේශයක් ලැබුණා. ඔය නුවර නිලඹේ භාවනා මධ්‍යස්ථාන ගියපු වෙලාවේ උපාලි කියලා මහත්තයෙක් කියනවා. මේ මහත්තයා තමයි මේක මට කිව්වේ. හාමුදුරුවනේ, මීට පස්සේ වලට බැහැලා මිනිස්සු ගොඩ දාන්න එපා. ගොඩ ඉඳන් ලණුවක් දාන්න කිව්වා. මං එතෙක් කල් ගලේ, මං එදා තමයි මේ මහත්තයෙක්ගෙන් ගත්තද මේ මහත්තයෙක්ට එකයි තිය කියන්න ඕන. මං එදා ඉඳලා තමයි මිනිස්සු වලේ බැහැලා ගොඩ දාන්නේ. ගොඩ ඉඳන් ලණුවක් දාන ඕනගෙනව. නැත්නම් නිකන් ඉන්නවා. ඒකේ කල්පනා කරන්න කිව්වා. දැන් ඔබ වහන්සේ බහැලා එයා ගොඩ දානවා, ඊට පස්සේ එයා බහැලා ආයු ඔබ වහන්සේව ගොඩ දානවා. හැමතිස්සෙම එක්කෙනෙක් වලේ. එහෙම වෙන්න බෑ. ඔබ වහන්සේ බේරිලා ඉන්න තැන ඉඳලා තමයි තියෙන්නේ. දැන් අලියෙක් එහෙම ගොඩ දානකොට එහෙම කොහොමද? ඉක්මනින් ඉනි මගක් හරි මොකක් හරි එකක් දාලා දුවන්න ඕන. මොකද අරය ගොඩ ආපු ගමන් ගහනවා. ඈ නැත්තම් කොටියෙකුට වගේ සතෙකුට ගොඩට එන්න කොටයක් දාලා දුවන්න ඕන. නැත්නම් අර මග කොටි ගොඩ ආපු ගමන් ඇඟට පල්ලා කනවා. එහෙමත් ඉන්නවනේ සමහර බල්ලෝ. එහෙම ඉන්නෝ ඒ සත්තු එළවල පොඩ්ඩක් කැම ටික දානවා, නැත්නම් හපා කනවා අපිව. නැ කී දෙනෙක්ව හපා කාලා දිනන දොළුවත ගන්න කියලානේ. ඉතින් සමාජයේ එහෙමයි, ලෝකයේ එහෙමයි ජීවත් වෙන. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම තමා සතුයි. දැන් බෞද්ධයෝ ළඟ තියෙන එකම දුර්වලකම තමයි උද්ඝෝෂණ කරන්නේ, පාපතර වැඩ කරන්නේ, අහිංසකයි, මොනෝගල ඡන්ද දෙනෝ, පාංගිඩියට ඡන්ද දෙනෝ. ඈ ඒ නිසා බෞද්ධයන්ගේ ඡන්දය, හා ඒක ඕකේ, ඒක මුන් උන්ට මොනෝගල තුන් අපිට දෙනවා. අර සුළු ජාතික ඡන්ද ටික අයියෝ මුන් දෙන්නේ නැහැ, මේ ටික නොදුන්නෝ කියලාමයි දෙන්නේ. මේ මෙතන මේක හදන්න ඕන නැත්තම් දෙන්නේ නැහැ ඡන්දය. මේ ටික ඕන, මේ නම පාර නම් කරන්න ඕන අපේ නමේ තියෙනවා. මාතලේ දැන් Google එකේ දාලා තියෙනවා මම දැක්කා මුස්ලිම් ටවුන් කියලා. මුස්ලිම් ටවුන් කියලා තමයි දැන් හඳුන්වන්නේ Google එකේ මැප් එකේ මාතලේ ටවුන් එක. තියේ හොඳට ඈ. ඊට පස්සේ මහනුවර ටවුන් එකටත් එටා නේද මාතලේ මහනුවර ළඟනේ. දායි ඒකම කරන්න දෙයක් නැහැ. අප නැහැ. යන්න තැනක් නැහැ. ඡන්ද ලේසිනේ පෝස්ටර් ගහන තරමට ලබන්න පුළුවන්. සල්ලි තමයි වැදගත්. ඒ නායකයෝ සියලු දෙනාම කොහටද යන්නේ? බුද්ධ ශාසනය මේ අහිංසක ජනතාව පාව දීලා අවීචි මහ නරකයට. අවීචි මහ නරකයට යනවා. නියත වශයෙන් යනවා. ඕ මිනිසුන්ට ගොඩ එන්න හම්බෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් කාලනොත් පස්සේ. පැහැදිලිවම. ඇයි? අසාධාරණයි, අයුක්ත සහගතයි, අවඩදායි දෙයක්. මේක බුදුන්ගේ දේශය හැටියට ආරක්ෂා කරන්න බැරි බුදුහාමුදුරන්ට අනාදරය කරන පුජ්‍යලියෝ. බුදුහාමුදුරන්ට ආදරය කරන කෙනෙක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල පිහිටලා අනිත් අයත් බුදුදහමට ගන්න ඕන. ඒ ඥානේ හාමුදුරන්ට පහළ වෙන්නත් ඕන, පාලකයන්ට පහළ වෙන්නත් ඕන. එතෙන්ට හිත අපි වෙනස් කරගන්න. දැන් මේ වහල තරහ වෙන්න නෙමෙයි ඕන. මේ හාමුදුර අපි අපාය යනවා කිව්වා තරහ වෙන්න නෙමෙයි ඉන්නේ. අපාය දුරු කරගන්න නම් තුරුණුවන් තුල පිහිටන්න ඕන. සද්ධර්මය ආරක්ෂා කරන්න යෙදෙන්න ඕන, යොමු වෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටිකය පවා සම්මාදිට්ඨික කරන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. අපේ හාමුදුරුවෝ රකින්න උන්වහන්සේලාට නිවැරදි දේ ලබා දෙන්න පුළුවන්. මමත් ගියා නම් මේ රජිය විසින් ලබා දෙන අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ පස්සේ ඔබට බණ කියන්න නෙමෙයි පන්සිල් දෙන්නත් අද මට බෑ. හිතනවද විශ්වවිද්‍යාල හාමුදුරුවෝ කොටක් දෙනකොට පන්සිල් ටිකවත් හරියට දෙන්න පුළුවන් කියලා? දෙන්න බෑ. ඒ ඉන්නේ ගොඩක් වෙලාවට හාමුදුරුවනේ මචන්ලා කියන්නේ. මේ හාමුදුරුවෝ කිව්වා එහෙම කියන්නේ මට මචන් කියන්න. හාමුදුරුවෝමයි කියන්නේ මට මචන් කියපන් කියලා. හැමෝම නෙමෙයි, ටික දෙනෙක් එහෙම ඉන්නවා. ඇයි? පාප මිත්‍ර සේවනය ධර්මය නොවි වෙනත් භෞතික දෙයක් ඔළුවට වැටීම. මේ ඒකපාක්ෂික මේ චෝදනාවක් නෙමෙයි. වරද කොතනද? ඒ සියල්ල තුළින්ම අපි නිවැරදි විය යුතුයි කියන කාරණේ. අනිත් එක වෛරයෙන් කියන නෙමෙයි. තාම දයාවෙන් කරුණාවෙන් කියන්නේ. මේ සියලු දෙනාම මිනිස්සුයෝ. දැන් මට ආගමිකයෙක් කියලා පුජ්‍යල විවේචනයක් නෑ. මට තියෙන දෘෂ්ටි විවේචනයක්. මුස්ලිම් මිනිස්සයට අපි ආදරේ. වැරදි දෘෂ්ටියක් ගත්ත මිනිස්සය තමයි බහඳගේ. කොච්චර හොඳ ඉන්නවද මුස්ලිම් අය? බුදුගුණ ගීත ගායනා කරපු අය ඉන්නව, පන්සල්වලට උදව් කරන අය ඉන්නව, පන්සල් හදලා දීපු අය ඉන්නව, බුදු මැදුරක් හදනකොට උදව් කරන අය ඉන්නව. එහෙම තියෙනවා. ඒ හොඳ මිනිස්සුන්ට මේ පහරක් නෙමෙයි මේක. බෞද්ධ වේවා අබෞද්ධ වේවා කොතනත් ඒ මිත්‍යාවට නැගහිටින්නට ඇලදොල කපන්න හොඳ නෑ. යන්න මාවත් කපන්න හොඳ නෑ. ඒ විචාරශීලී බුද්ධිය ඇති කරගන්න. ඒ විචාරශීලී සියලු බුද්ධිය ඥානය පහළ කරගන්න මාවත තමයි ධර්මය පහළ කර ගැනීම. ධර්මය පහළ කර ගැනීමෙන් තමයි දෘෂ්ටිගතව තොරව තථාගතත්වයේ ලෝකේ දකින්න පුළුවන්. දෘෂ්ටිගත වෙන්නේ නැතුව තථාගතත්වයේ දකින්න පුළුවන්. මේ හරිදී, මේ වැරදිදී, මේ කළ යුතුදී, මේ නොකළ යුතුදී, මේ යා යුතු මඟ, මේ නොයා යුතු මඟ කියලා දර්ශනයෙන් පේනවා. ඇස් ඇත්තෙකුට මාවත පේන්නාක් මේ. නැත්තම් මේක හැම තිස්සෙම කියන්න වෙනවනේ, මේව කරන්න, මේව නොකරන්න. මේ අන්ධයෙකුට හරියට කන වැලාල්ලනවා වගේ. මේව පින් කිව්වහම ඕම් කරගෙන යනවා. ඈ මේක පව් කිව්වහම ඕම් කරන්නේ. එහෙම ඒව වැඩන්නේ ඒ අන්ධයනේ කියන. මොකද කරන්නේ? ආගමේ කියපු නිසා. හිතන්නේ බලන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ අර ඉන්දියාවේ අර පෞසෝදන මිනිස්සු ළඟට ගිහිල්ලා අහන ඔබ මොකද කරන්නේ? පෞසෝදන කොච්චර හේදිලා තියෙනවද? දන්නේ නෑ සාමීනි. තා කොච්චර සෝදන්න තියෙනවද? දන්නේ නෑ සාමීනි. එහෙනම් ඉතින් ඔබ කරන වැඩේ විද්‍යාත්මක න්‍යායක් නෑනේ. ඔබම දන්නේ නෑනේ කොච්චර හේදිලා තියෙනවද, කොච්චර සෝදන්න තියෙනවද? ඔබ දන්නේ නෑ. ඊළඟට බුදුහාමුදුර අහනවා, දැන් ඔබ දවසකට සැරයක් ওই විදියට පව් හොදලා හේදෙනවා නම් ගෙම්බන්ගේ මාළුන්ගේ කොච්චර හේදිලා ඇද්ද? ඇයි උන් නිතර මේ කිනේ ඉන්නේ? විචාරශීලී බුද්ධියනේ. බලන්න ඒ තියෙන විද්‍යාත්මක භාවය. දැන් අපි කායේන වාචා කිව්වහමත් හේදෙනවද? එහෙම හේදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පව් සෝදන ක්‍රමය තමයි වරදෙන් මිදී නිවැරදි මාර්ගයේ පිහිටීම. අන්න පව් නැති කරගන්න මාර්ගය. යමෙක් ඒ වරද නැවත නොකරන්නට අදිෂ්ඨාන කරගනීද, එයයි බුදුරජාණන් වහන්සේගේ කමා කිරීම. එසේ නොමැතිව කායේන වාචා චිත්තේන කිව්වට හම් වෙන්නේ නැහැ. මොනතරම් අසිරිමත්ද බුදුහාමුදුරන්ගේ ධර්මය? යථාර්ථවාදීද, විද්‍යානුකූලද, ශාන්තද, මනස්කාන්තද, අසිරිමත්ද? ඒ සියලු මිනිසුන් උදෙසා. ඒක ජාතියක් නෙමෙයි, ආගමක් නෙමෙයි, වර්ගයක් නෙමෙයි, ගෝත්‍රයක් නෙමෙයි. සියලු ප්‍රඥාවක් ඇති, බුද්ධියක් ඇති මිනිසුන් සඳහා සියලු මිනිසුන් කෙරෙහි දයානුකම්පාවෙන්. දයානුකම්පාවෙන්. මිහිඳුරාත් මහරහතන් වහන්සේ වැඩම කළාත් කිව්වේ ඒකනේ. ඈ අනුකම්පා පිණිස වැඩම කළේ. හිත පිණිස, යහපත පිණිස. ඉතින් සියලු මිනිසුන් මිනිසුන්ගේ හිතසුව පිණිස තියෙන මේ සද්ධර්මය. ඔබට ඇත්ත දකින්න නම් ඔබ දෘෂ්ටි වලින් නිදහස් ලෝකෙ දිහා දකින්න ඕන. විවෘත ඇසින්. සංකල්ප වලින් නිදහස් වෙලා විවෘත මනසින්. විවෘත ගන්න පුළුවන් නිවැරදි පුජ්‍යලයකට පමණයි. සත්‍යවාදී පුජ්‍යලයකට පමණයි. අර එක දාර්ශනිකයෙක් කියන්නේ ඔබ ඇත්ත කියන්නේ නම් කිසිවක් මතක තබා ගැනීමට අවශ්‍ය කරන්නේ නැහැ. ඈ ගෙදර මහත්තයට වුණත් දැන් සමහර මහත්තුරුන්ට ගෙදර නෝන ළඟ වැඩි වෙලාවක් ඉන්න බෑ දුවන. මොකද හේතුව? වැඩක් හිතේ හංගගෙන ඉන්න කොයි වෙලාවෙ එළියට බනිට කියලා බයයි. ඒ නිසා නෝන ළඟ වැඩිපුර ඉන්න දුවන. දැන් බොරුවක් තියෙනව නම් එහෙමයි. දැන් සමහරලාට සමහර මහත්තුරු ගෙදරම නෝනට ඔළුවේ ගැක්කුම. ඇයි හේතුව? මොකක් හරි වැඩක් තියෙන ඔළුවේ හංගගෙන. ඇයි අරක නිතරම කන්ට්‍රෝල් කරගෙන ඉන්න ඕනේ? නැත්තම් ඒක එළියට පැන්නොත් තරහගෙන තියෙන හොරකමක් තියෙනවා. කාගේ ළඟ වුණත් බොරුවක් තියෙනවා නම් එයාට නිතරම මතක තියාගෙන ඉන්න දෙයක් තියෙනවා. හොඳයි බොරුවක් නැත්තම්. එයා විවෘතව රිලැක්ස් ඉන්නවා. එයාට හරි සන්තෝෂෙන් ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒක පරම සත්‍යයක්. ඒ නිසා හොඳම දේ තමයි විවෘතව ජීවත් වෙනවා. අඩුවක් පාඩුවක් තියෙනවා ඒක කියන්න පුළුවන් කම තියෙන්නත් ඕන. වරදක් වුණා නම් සමාව වෙන්න කියන්න පුළුවන් කමක් තියෙන්නත් ඕන. නොසඟවා ජීවත් වෙන්න ඕන. නොසඟවා ජීවත් වෙන තැන සැනසෙල්ලක් තියෙනවා. හැබැයි ඉතින් අර බොරුවක් කියන්න ඕන තැන ඇත්තක් කියලා බස හදා ගන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙන්නත් ඕන. වචනයකට වුණත් කාලයක් තියෙනවා, කියන විදියක් තියෙනවා, ස්වરૂපයක් තියෙනවා නේ. ඒව බොහොම ගලප ගන්න ඕන. හොද්දක් හදනවා වගේ, බතකට වතුර තියනවා වගේ තමයි. අඩු කරන්නත් බෑ, වැඩි කරන්න බෑ. වැඩි කරොත් කැඳ වෙනවා, අඩු කරොත් ඇට්ට කුණා වෙනවා. විචාරශීලී බුද්ධියෙන් යුක්ත ජීවත් වෙනවා. කෙනෙකුට න්‍යායයක් දෙන්න බෑ, මෙන්න මෙහෙමයි ජීවත් වෙන්න ඕන කියලා. මෙන්න මෙහෙමයි ගමන් කරන්න ඕන කියලා. ඒක තමයි ප්‍රඥාගෝචර ස්වභාවය කියලා කියන්නේ. ඔබට තියෙන ඉන්ද්‍රිය ඥානය ඔබ ඇති කරගන්න ඕන ලෝකෝත්තර ඥානය. ඉන්ද්‍රිය ඥානය වලට ප්‍රශ්නයක් නැහැ. ඉන්ද්‍රිය ඥානය තුළ පිහිටපු කෙනාට තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. ඔහුට අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා. ඉන්ද්‍රිය ඥානය නිදහස් වෙච්ච කෙනාට, ලෝකෝත්තර ඥානයට පිවිසිච්ච කෙනාට අතීතය නැහැ, අනාගතය නැහැ, වර්තමානය නැහැ. ලෝකයෙන් නිදහස්. කාලය ඉක්මවලා තියෙනවා. ඒ නිසා සුඛ වේදනාව නැහැ, දුක් වේදනාව නැහැ, උපේක්ෂා වේදනාව නැහැ. නැසෙන ලෝකය අල්ලගන්නේ නැහැ. ලෝකයේ පිළිබඳව මෙන්න මෙයයි කියලා නිර්වචනයක් ලබා දෙන්නේ. ඒක තමයි සබ්බේ සංඛාරා අනිච්චා කියන ගැඹුරු බණපදයේ අරුත. අපි හිතාගෙන ඉන්න දේ නෙමෙයි. මේ සියලු සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය කියන්නේ එයයි. අපේ පන්සලේ මේ මේ මේ මේ ගුණය මිනිස්සු ළඟ වඩනවා නම් කොච්චර හොඳද. නමුත් පන්සලෙන් වඩන්නේ සමහර වෙලාවට දායකයා ගියාම මොකද? එයාගේ තව දින්ගක් උද්දච්චකමයි. නෝන මාත්‍යා මැඩම් කොහමද? මුරුංග අතු නෑ, ඉතුරු වෙන්නේ නෑ. අරයත් ඉතින් මුරුංගත් නගින තරමට අරයරේ අන්තර මම මේකත් මේකත් කියලා දෙන්නම්, මේකත් කියලා දෙන්නම්. මගේ ළඟට එන අයට නම් එහෙම මේ මුරුංගතු වල නැගලා වැඩ කරන අය නෙමෙයි. අතු වල තියන්නෙත් නෑ. ඒගොල්ලෝ අතු බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒගොල්ලෝ ධර්ම අවබෝධයෙන් ඒ කටයුතු කරන්නේ. සද්ධර්මයෙන් වෙනුවෙන් ඒ කටයුතු කරන්නේ. මේ මං වෙනුවෙන් කරනවා නෙමෙයි, මගේ ප්‍රශංසා බලාපොරොත්තුෙන් කරනවා නෙමෙයි. මොකදේ කරුණු මේ විදියට කියලා දෙන්නේ නැහැ නැත්තම්. පැහැදිලි කරලා දෙන්නේ ඒකයි. මමත් ලෝකෙට සේවයක් කරනවා නම් එහෙමම මිනිස්සුගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ. මට කරන්න පුළුවන් දේ මොකද්ද? මා කළ යුතු දේ මොකද්ද? ඒ දේ කළා මා කරපු දේ පිළිබඳව හිතලා මම සතුට වෙනවා. මිනිස්සු මට මොනව කරයිද නැද්ද කියලා මං හිතන්නේ නෑ. ඔබ මොහොතක් හිතන්න. අර අප්‍රමාණ මහ මෙහෙවරක් කරපු බුදුහාමුදුරුව පිරිනුවම් පාන මොහොතේ ගහක් යට වාඩි වෙලා ආනන්ද මට වතුර ටිකක් ගෙනල්ලා දෙන්න. උස්සන් යන්න කෙනෙක් හිටියේ නෑ. අවුරුදු 80 දී ඔබේ අම්මා තාත්තවත් අර විදියට පාරේ යන්න දෙන්නේ. ඔය එක රජ කෙනෙකුට තිබුණ දෝලාවක් පස්සෙන් යවන බුදුහාමුදුරන්ට වයසයි නේද කියලා. නෑ මං කියන්නේ මම හිටියනම් එහෙම කවුරු හරි නේද? මේක දායකෙක් හරි හිටියනම් නෑ නෑ බුදුරජාණන්. එතන ඉඳලා තියනවද මේ කතාවේ කියවෙන විදියට වෙන කවුරු හරි ඉඳලා තියනවද? කවුරුත් ඉඳලා නෑ. කවුරුත් ඉඳලා නෑ. ආනන්දහාමුදුරු විතරයි ඉඳලා තියෙන්නේ. මේක මහා සංවේගදායි ප්‍රශ්නයක් නෙමෙයිද? ඈ අසූය බිරණ බුදුහාමුදුරු ඒ කාලෙත් කියන ආනන්ද දැන් මම දිරච්ච කරත්තයක් වගේ අඩියේ තියෙන තැන නෙමෙයි වදින්නේ කොහොම විඩාබර බවට පත් වෙලා ඇද්ද ඉතින් ඒකයි වෙන්නේ මේ සත්‍ය කියන මේ බුදුරජාණන් වහන්සේගේ අද අපි තින් මලින් මේ සරසල නිලුම් මල් උඩ තියලා ඒ සොඳුරු ජීවිතයක් මනස්කාන්ත ලස්සන ප්‍රියමනාප ජීවිතයක් පෙන්වනද හරිම දුෂ්කර ජීවිතයක් බුදුහාමුදුරන්ගේ මේ භෞතික ජීවිතය තුළ දක්නට තිබුණේ අධ්‍යාත්මික ජීවිතය තුළ එක වේදනාවක්වත් නැහැ මනසින් නිවුණු නිසා බලන්න භෞතික ජීවිතය තුළ විඩාබර වෙලා වතුර ටිකක් බීමේදී ප්‍රශ්නේ ඉතින් අඳුමතර මේ චුන්දසූකරගේ ගෙදර ඉඳලා හරි දැන් අද වුණත් හාමුදුරු කෙනෙක් පන්සලට ගෙදරට වැඩම හොතයි පන්සලට යනකම් වාහනයකින් හරි පයින් හරි තව කවුරු හරි යනවා පාත්‍ර සිවුරු පිරිකර ටික අරන් එහෙම කෙනෙක්වත් ගිහිල්ලා නැහැ එහෙම කෙනෙක්වත් ගිහිල්ලා නැහැ ඉතින් ඔයිට වඩා ලොකු ගැඹුරකුත් ඒකේ තියෙනවා ඇත්ත සිද්ධියක් වෙන සිද්ධාමීකුත් ඒ තුල තියෙනවා ඒ තුල ඒකවත් කියවුන් නැති වුණාට නැත්තම් ඉතින් මේ ආහාරය වෙන කෙනෙකුට දෙන්න එපා. නැක බුදු ගැමේ බුදුහාමුදුරන්ට පමණක්ම මේක ප්‍රමාණවත් මේ ආහාර ටික වෙන කෙනෙකුට දෙන්න එපා කියලා ඉවරලා ඒක දාන්න හේතුවක් නැහැ නේ. සතු නැති තැනකට දාන්න කියලා කිව්වා. ඒ දේවල් තියෙනවා. ඒක තමයි සත්‍ය ප්‍රකාශ කිරීමේ ලෝකේ ප්‍රතිඵලය. යහපත් ලෙස හරි උසස් වෙනවට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. නපුරුකමට වඩා භයානක தত্ত্বයක් තියෙනවා යහපත්කම. යහපත්කමත් ඕනවට වඩා තිබීම ජීවිතයට බලවත් වරදක්. එහෙම ප්‍රකාශයක් තියෙනවා. දේවන් වූ ලෝකයේ ප්‍රඥාවන්තයෝ දැනගනිත්වා තේරුම් ගනිත්වා බැරි අය නොතේරුම් ගනිත්වා යන්න කැමති අය කොහේ හරි කැමති දිශාවකටම යත්වා කරන්න දෙයක් නැහැ ඒ තමන්ගේ උරුමය ඒ තමන්ගේ ජීවිතය මේ ලෝකේ ඉන්න සත්තු ඔක්කොම ටික නිවන් දක්වන්න පුළුවන්ද? බෑනේ. සත්ව විශේෂ අතිත්‍යයි. අනන්ත සත්ව ප්‍රමාණයි. හැම තැනම ජීව ශක්තිය නිර්මාණය වෙනවා. ඒ ජීව ශක්තියින් ශාල බවට පත් වෙනවා. බලන්නකො මේ හැම තැනම ඉන්න සත්ව ප්‍රජාව. එනිසා නිවීම කියන එකේ ප්‍රධාන පරමාර්ථය තමයි මෙලව ප්‍රශ්න ගැටළු වලින් නිදහස් වීම ප්‍රමුඛ වශයෙන් මානසික දුක් පීඩාවන් වලින් නිදහස් වීම මම අතහරින්න බය වෙන්න හොඳ නැහැ මම අතහැරියොත් ගොඩක් අය හිතන්නේ මට මුකුත් නැති වෙයි කියලා නෑ සියල්ල ලැබෙන්නේ එදාට මමත්වයේ තියෙනකම් එතන අවිද්‍යාව නිසා සියල්ල හිතාගෙන ඉන්න විතරයි අහිමි සියල්ල ලැබෙන මොනවද සියල්ලගේ යථා ස්වභාවය දැකලා සියල්ලම සතුටින් පරිහරණය කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන මේ ජීවිතේ අර රැඳිලා තිබුණු කටුවිත්තක් ඉවත් කළා වගේ එහෙම නැත්නම් ජීවිතේට බැඳගෙන තිබුණු යක්ෂ ආරූඪයක් ඉවත් කළා වගේ දැන් යක්ෂාරූඪයක් වුණාම මේ යක්ෂයාගේ ගති ලක්ෂණනේ පෙන්වන්නේ නේද? ප්‍රේතෙක් වුණොත් ඒ ප්‍රේත ගති ලක්ෂණ තමයි යාගතුලින් පෙන්වන්නේ. එතකොට පුජ්‍යලේකට වැහිලා ඉන්නේ යක්ෂයා කවුද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය වැහුණට පස්සේ සක්කාය දිට්ඨිය ඇතුලේ ස්වરૂප තියෙනවා. මනුස්ස මනුස්ස මනුස්ස දේව මනුස්ස තිරිසම් මනුස්ස පෙරේත වගේ අර ලක්ෂණ තියෙනවා ඒ සක්කාය දිට්ඨිය. එතකොට මිනිස්සෙත් තුලින් ප්‍රකට කරන්නේ මොකද්ද? අර මනුස්ස ශරීරයේ තියෙන ගුණේද? නෑ, අර සක්කාය දිට්ඨියේ ස්වરૂපේ. දැන් සමහර අය ළඟට ගියාමට පැහැදිලිවම පේනවා මෙයාගේ මේ මිනිස්සෙගේ ස්වરૂපේ නම් මිනිස්සෙක ඇතුලේ නම් ඉන්නේ තනිකර සුනකේ. අපාකන බුරණ තමන්ගේ බලය නිලය ධනය ගැන විතරක් හිතන සුනකෙක් ඉන්නවා සමහර. සමහර අයට කතා කළාම වචන දෙකෙන් අපිට පේනවා මේ මිනිස්යාගේ දේවත්වයක්. මේ මිනිස්යා ළඟ හදවතේ දෙවියෙක් ඉන්නේ කියලා. දේවත්වයක් පේනවා. තව කෙනෙක් එක්ක කතා කරාම මේ වචන කීපෙන් තේනවා මේ ඇතුලේ මිනිස්යෙක් ඉන්නවා. මේ අපි කියන්නේ මේ තමන්ගේ ස්වරූපයෙන් තමන් පෙනී හිටින එක තමයි වැදගත්. දැන් යක්ෂයෙකුට මිනිස්සෙක් වෙන්න හැදුවයි කියලා රඟපාන මිනිස්සෙක් වෙන්නත් බෑ. එයාගේ ගතිය ඒක නම් ඒකම තමයි ඉන්නේ. විවෘතව ඉඳගෙන මනස ගොඩනගන්න ලෝකෝත්තර බවට. එතකොට ක්‍රමානුකූලව මේ මනුෂ්‍යත්වය, දේවත්වය, බ්‍රහ්මත්වය ඉක්මවා යන ගුණයකටපත් වෙනවා. ඒකයි වැදගත්. දැන් මෙතන ඉන්න බොහෝ දෙනා නම් මනුස්ස ගුණාංගවල දේව ගුණාංගවල ඉන්න නැත්තම් එන්නම හිත එන්නේ නැහනේ. ගෙදර එන්නකොට මට බෑ ඔය යන්න අද ඉන්නවද වහිනව කියලා ගෙදර නතර වෙනවා. ඉතින් ලොකු මනුස්සකමක් අර ඇතුලේ තියෙනවා. අර පෙරේතේ ඇතුලේ ඉන්නවා. මේ යක්ෂයා ඇතුලේ ඉන්නවා. ඒ වුණාට එයා පෙරලගෙන කොහොම හරි එනවා. එයා හරේට පස්සට අදිනවා. මෙයා නෑ නෑ යන්න ඕන කොහොම හරි කියලා එක්කරගෙන එනවා. ඒක නිසා සුරාසුර යුද්ධයක්. හොඳ අයගේ සහ නරක අයගේ යුද්ධයක් අතර තියෙනවා. කුසල අකුසල යුද්ධයක් තියෙනවා. ලෝභ දේශ මෝහයන් වල යුද්ධයක් තියෙනවා. ඒක සාටක බමුණා වගේ යුද්ධයක් තියෙනවා. දැන් සලුවක් දුන්නයි කියන එක පොඩි දෙයක්. ඒ වුණත් තියෙන එකම දේ දෙන එක අමාරු දෙයක්. ඒක සාටක බමුණා. එයාට සද්ධාාවක් ඇති වුණා මේ හාමුදුරු කෙනෙකුට සිවුරක් හදාගන්න රෙදි කෑල්ලක් දෙන්න ඕන කියලා. ඒ දවස්වල මේ කරට සිවුරක් වගේ එකක් කරාට පොරෝගෙන යන්නේ මිනිස්සු. ඉතින් බැමිණිටයි බමුණටයි දෙන්නටම තිබුණේ කරෙද්දයි. දෙන්න මාරුවෙන් මාරුවට ඕක පොරෝගෙන තමයි ගිහිල්ලා බණ ටික අහන්නේ. අද කාලේ වගේ නෙමෙයි මේ දවස්වල ප්‍රතිපිලි කියන්නේ හරිම දුර්ලභ දෙයක්. ඒකයි ඔය කටිනානි සංසත් ඒ තරම් බරපතල කරලා තියෙන්නේ. දැන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. පැය දෙකකින් තුනකින් සිවුරක් මහලා දෙන්න පුළුවන් නේ. ඈ. ඉතින් අර දේ ලබා දීලා තමන් ලොකු අපහසුතාවයකට පත් වෙන්න තමන් දාන චේතනාව ඉස්සරහට ගන්න මොන තරම් අමාරුද. දැන් මං කියන්නේ ඒක නිසා ඔයගොල්ලෝ ඒක සාටක බමුණ වෙන්න කියලා. ඒ කතාවල් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ මානසික එයා තුළ තිබුණු ධෛර්යය පෙන්වන්න. සෛරේ වෙන්න. එදාට පිරිකරක් පූජා කළේ මේ දාන ගෙදරට ආවම නෙමෙයි. එදාට පිරිකරක් පූජා කළේ මහාන වෙන කෙනෙකුට. අට පිරිකරක් ඕන වෙන්නේ මහාන වෙන කෙනෙකුට. ඔබේ නියම අට පිරිකරක් ඔබ පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කරලා තියෙන්නේ වෙන්න ඕන හාමුදුරු කෙනෙක් මහාන වෙන දවසට උන්වහන්සේ ළඟට ගිහිල්ලා උසපල්ල උන්වහන්සේගේ මැනලා පොඩි හාමුදුරු කෙනෙක්ද ලොකු හාමුදුරු කෙනෙක්ද උන්වහන්සේට අවශ්‍ය කරන පාත්‍රයේ උන්වහන්සේට අවශ්‍ය කරන ඒ තියෙන සියලුම බෑග් එක නේද මල්ල ඒ ඔක්කොම ටික සම්පාදනය කරලා දුන්නා නම් අන්න එයා තමයි අටපිරිකර පූජා කරපු කෙනා බවට පත් වෙන්නේ. එහෙම නැතුව කඩේ තියෙන 1500 වගේ ඉල්ලලා දාලා ෆොටෝ එකක් ගැවුවට අටපිරිකර නෙමෙයි. ඒක පරිහරණය වෙන්නේත් නෑනේ. උන්වහන්සේ ගෙනලා දුන්නා ආයේ ඒක තව නේ මේම කැරකෙන ඔය අටපිරිකරකින් ඇහුවොත් නිකන් කතා කරන්න පුළුවන් නම් අහලා බලන්න කී සැරයක් ඔයා පූජා කරලා තියෙනවද කියන කේද අටපිරිකර ගෑයි මමම 1500 වාරයකට වඩා පූජා වුණා. පන්දලට ගියා කඩේට ගියා පන්දලට ගියා කඩේට ගියා මට නිදහසක් නැහැ පන්දලට ගියා කඩේට ගියා දැන් කවුරුත් දන්න කතාව මේක ඉතින් හාමුදුරුවෝත් ඔක දෙන්නේ නැතුව මේ උන්වහන්සේ ඔක්කොම අඳින්නේද ඉතින් නැදි බැරි කෙනෙකුට දෙන්න පුළුවන් ඉතින් මම මෙහෙට භික්ෂුන් වහන්සේ කෙනෙක් ආවොත් මං අහනවා මොකද්ද වහන්සේට අඩුපාඩු සෙරපු දෙකක්ද කුඩයක්ද පිරිකරක්ද හොඳ දෙයක් තියෙනවද මේ තියෙන දේ බල්ල අරන් යන්න තා සන්තෝෂයෙන් දෙනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් ආව මං අහන්නේ වහන්සේට මොකක්ද අඩුපාඩු ඒ ඉතින් ටිකක් වෙලා හිතලා කියනවා මට බෙන්ඩර් එකක් තිබ්බනම් හොඳයි හා හොඳයි හාමුදුරනේ හොඳයි කාලේන දහනන්දේති හොඳයි දෙක සෙරප්පු දෙක මට අමතක වුණා සයන්ගේ මේ මගේ දෙක මේක දායියන්න මං දෙකක් ගන්න පුළුවන් අන්න කාලේ උන්වහන්සේ මේ අවු පිච්ච යනක වෙලක්කුවා දැන් මට මතකයි මම සිරිපාදේ ඉඳලා ඉද්දි මම සෙරප්පු නැතුව සිරිපාදේ නැගලා බහැලා තියෙනවා එතකොට ඔබ හිතන්න කකුල් දෙකට මොකද වෙන්නේ කියලා කකුල් වල බිබිලි අනිවාර්යෙන් එනවා සෙරප්පු නැතුව ගිහිල්ලා බහැලා ඉන්න බල ඒ පුරුදු වෙච්ච අයට ගැටලුවක් නැහැ නොපුරුදු කෙනෙක් ගිහිල්ලා ඉන්න සිරිපාදේ වාවි බිමට එනකොට කකුල් හැමතැනම තුවාල ඉතින් මට අවසාන හරියේදී ඒ බිබිලි පුපුරලා ඒවයි වැලි තැවරිලා වේදනාවෙන් ඉන්නකොට සිරිපාදේ තව නගින දරුවෙක් කියනවා මේ මගේ කකුල් දෙක තාම තුවාල වෙලා නැහැ මට උඩින් සෙරප්පු දෙකක් මොනව හරි කරගන්න පුළුවන් ඔබ වහන්සේ මේ දෙක දාගෙන යන්න මොකද කියන්නේ Taman දාගෙන යන සෙරප්පු දෙක කොච්චර වටිනවද ඒක තමයි කාලේන දානන්දේති කියලා කියන්නේ එහෙම නැතුව මේ හරම සෙරප්පු පූජා කිරීම නෙමෙයි කාලෝචිත දේ අවශ්‍ය දේ දැන් අපි හිතාගෙන 12ට කලින් දන් දෙන්න ඕන ඒ වගේ ඒ ඔක්කොම වෙන්නේ ගතානුගතික මද බුද්ධියකින් යුතුව ප්‍රඥා සම්පත්තිය දුර්වලව සිද්ධ වෙන කාරණා මත. මේ සියලුම දේ නිරෝල් කරගන්න පුළුවන් ඔබට සතාගත දර්ශනයට පිවිසෙන තරමට. ඇති සැටි තේරුම් ගන්න උත්සාහ කරන තරමට. අතීත සංඥාවෙන් නොබලන තරමට. ලෝකෝත්තර විෂයටම අචින්තිය වූ ධර්මයටම අකාලික වූ ධර්මයටම ඇලුම් කරන තරමට. සද්ධර්මය කියන එක නිවැරදි අවබෝධයෙන් දේශනා කරන්නා වූ කල්යාණ මිත්‍රයෙක්ගේ ධර්මයේ වැඩිපුර අහන තරමට ඔබ තුල ඒ ඔබට ජනිත කරගන්න බැරි ශක්තියින් ඉබේ ඔබ තුල වැඩෙනවා. ඔබට තනියෙන් හිතලා හිතාගන්න බැරි දේවල් ස්වාමින් වහන්සේ මතු කරලා දෙනවද නැද්ද? මතු කරලා දෙනවා. ඒ තුලින් ඔබේ ප්‍රඥාව තව තවත් දියුණු වෙනවද නැද්ද? දියුණු වෙනවා. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කියන එක බුදුහාමුදුරෝ කල්යාණ මිත්‍රත්වයෙන් පසුව පෙන්වුවා. ඒ කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්මයයි උපකාර කරගෙන විචාරශීලී පුජ්‍යලයෙක් වෙනවා. ඒ විචාරශීලී පුජ්‍යලත්වයේ තුල සත්‍යය දකිනවා. ඒ සත්‍යයට ජීවිතේ අනුගත කරගන්නවා. ඒ අනුගත කරගැනීමෙන් අර නිත්‍යම